සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අතං සාතරූපේන පියරූපේන අම්තියං දුක්ඛං සුඛං සරූපේන පමන්ත මතිවන්තනෝති අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන කඩන පින්කමට සමගාමීව සිදු කරන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හඳුන් ගැනීමටයි ඔබ මේ සූදානම් වන්නේ. පින්තුනි අද අප සාකච්ඡා කරන්නේ ත්‍රිපිටකයේ කොද්දක නිකායේ උදාන පාළියේන සුඛාවාසා සූත්‍රය. මේක බොහොම සරල සූත්‍රයක්. අද අපි සාකච්ඡා කරන්නේ බොහොම සරල බණක්. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන අවස්ථාව තමයි අපේ ජීවිතයේ ඉතාම වාසනාව සම්පන්න අවස්ථාව. අපේ සැසරේ කළා වූ ඉහළම පින්කම ලනිසංස ඉහළින්ම ලැබෙන අවස්ථාව තමයි සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. මේකට සඳහන් කරන්නේ ෂණ සම්පත්තිය කියලා. ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාව ගත කරන වෙලාවෙ. කෙනෙකුට හිතන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාව පාත්‍රට බාර දෙන අවස්ථාව කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් උපාධිය ලබන අවස්ථාව කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් සමන්ට දරුවෙක් ලැබෙච්ච දවස කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් රැකියාවක් ලැබෙච්ච දවස කියලා. නැත්නම් විවාහ වෙච්ච දවස කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේවත් කෙනෙකුට ජීවිතේ වැදගත් දවස් තමයි. නමුත් වෙනතුනි කිසියම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක සුදුසු මානසිකත්වය වටා පිටාවක් සැලසිලා තියෙනවා නම් ඒ අහන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑම සද්ධර්මය නම් පින්තුනි අන්න ඒ අවස්ථාව තමයි තමන්ගේ ජීවිතයේ උපරිම ප්‍රතිඵලය ලබන අවස්ථාව. සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේ සතුට ලැබීමේ ඉහළම අවස්ථාව හැටියට සැලකෙන දේවල් වල ඒ ප්‍රතිඵලය ලබන්න අපි උපරිම වශයෙන් මේ ජීවිත කාලේ විතරයි කැප කරලා තියෙන්නේ. නමුත් වෙනතුනි සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න මේ භාග්‍ය සම්පන්න අවස්ථාව ලබන්න අප වෙනතුනි කල්ප ගාන තින්කම් කරලා තියෙනවා, ප්‍රාර්ථනා කරලා තියෙනවා, ඒ සඳහා උනන්දු වෙලා තියෙනවා. එනිසා කෙනෙකුට ජීවිතයේ ස්වන සම්පත්තිය ලැබෙනවා නම් ඒ ලැබෙන අවස්ථාව තමයි ජීවිතයේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා තමයි සැලකන්නට ඕන. පින්තුනි ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අහබු දහමනම තමන්ගේ ජීවිතයේ නියම විදියට සතුට සැනසීම ලැබෙනවාද කියලා තමන් තමයි තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ කිහිපයක් සඳහන් කළොතින් ප්‍රධාන වශයෙන් බුදුදහමෙන් කරන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කරනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරනවා. හරියට අපේ දෑත අධ්‍යක ශක්තිමත් කරනවා වගේ. මන දහම අහන්න ඒ අහන දහම නුවණින් මෙනෙහි කරන්න ඒ ධර්මයන්ම ජීවිතේ ගත කරන්න අපේ ජීවිතේ කලින් තිබිච්ච දුක් සංකටලු වෙන්නෙම අඩු වෙන්නට ඕන. එහෙම අඩු වෙන බව සමන්ත බලාගෙන පුන ලක්ෂණයක් තමයි එක පැත්තකින් අනිත් අය කෙරෙහි තියෙන මෛත්‍රිය වැඩි වෙන්නට ඕන එන්නේ. තවත් පැත්තකින් ප්‍රඥාව නුවණ දිනු වෙන්නට ඕන. මෛත්‍රිය මිතුරු බව වැඩි වෙන්න මෛත්‍රියෙන් විතරක් හේතනකා නැවතින්නේ නැහැ. එයාගේ ළඟ කරුණාවක් ඇති වෙනවා. අනිත් කෙනෙක්ගේ දුකේදී පිළිද වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. කරුණාවෙන් නැවතින්නේ නැහැ. එතන ඡායන මුදිතා ගුණය ඇති වෙනවා. වෙනත් කෙනෙක් දිනු වෙනවා දකිනකොට සතුට වෙනවා. ඒ විතරක් නෙවෙයි එතන ඡායන ළඟ උපේක්ෂාවක් දිනු වෙනවා. එන්නෙනම මැදහත් බව දිනු වෙනවා. මේක ඉන්නටම දිනු වෙන හරියට අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දෙස බලන ආකාරයෙන් අනිත් හැම දිනාගේම ජීවිතයත් බලන්න පුරු වෙනවා. දැන් අපි නිතරම බලන්නේ අපිට වාසි වෙන විදිහට තමයි බලන්නේ. අපේ ආරක්ෂාව අපේ දියුණුව මූලික කරගෙන මේ පැත්තට තමයි අපි හිතන බලන්නේ. නමුත් අම්මා කෙනෙක් දරුවෙක් දැස බලන්නේ එහෙම නෙවෙයි. දරුවගේ පැත්තේ නම් ප්‍රශ්නේ දැස බලන විදිහට බලන්නේ. දරුවට දුකක් ඇති වෙනවා කියන්නේ ඒ අම්මට ඇති වෙච්ච දුකක් විදිහටයි සලකන්නේ. සමහර ආමල තාත්තලා ඉන්නවා දරුවට වකුගඩුවක් ඕන නම් ඇතැමිට අම්මා වකුගඩුව දෙන්නේ. එහෙම අය ඉන්නවා. අන්නේ වගේ පින්නතුනි මෛත්‍රිය දිනු වෙන්න අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවාදස බලන ආකාරයෙන් බලන්න පුරු වෙනවා. එහෙම බලන්න පුරු වෙනකොට අපි ජීවිතේ වුණා දේවල් අනිත් අය වෙනුවෙන් කැප කරනවා. තමන්ගේ දරුවෝ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න අනිත් තමන්ගේ දරුවන් කියන ආකාරයෙන් බලන්න දෙකින් දෙක පුරු වෙනවා. මෙන්න මේක කියා වෙන්නේ තමන්ගේ හිතේ දින වෙනවා නම් ඒ කියන්නේ තමන් මානසික සුවයක් කරා යන ගමනක ඉන්නේ. අනිත් පැත්ත තමයි ප්‍රඥාව. ප්‍රඥාවේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්සකට සම්මාදිතිය කියන එක. කුසල කුසල කර්ම ශක්තියෙන් වලදී අපේ හිත මුල් වෙනා කරන ක්‍රියාවන් වලදී හිතේ ස්වභාවය අනුව අපට සැප විපාක ලැබෙනවා කියන දැනුම තමයි කම්මස්සකට සම්මාදිතිය කියලා කියන්නේ. අපේ හිත පිරිසිදුව කයින් වචනයෙන් සිතින් යමක් කළොතින් ඒකට තමයි දුක්පාරම විඳින ලැබෙනවා. ඒ වගේම හිත පිරිසිදුව තියාගෙන තමන් කයින් වචනයෙන් සිතින් කරන ක්‍රියාවට අනුරූපව තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ පිළිබඳව දැඩි ස්ථාවරත්වයක ඉඳගෙන යම් කෙනෙක් ක්‍රියා කරනවා නම් ඒ ක්‍රියා කරන තරමට ඒ දැනසා නිතරම හිත පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. තමන්ගේ බාහිර භෞතික දේවල්ට හානියක් වුණත් හිතට හානියක් වෙන පිට දෙන්නේ නැහැ. හිත පිරිසිදුවට තියාගන්නට ඒකට දිනෙන් දින පිරිසිදුකම වැඩි කරගන්නට ඒ දැනසා උත්සාහ කරනවා. මේක තමයි කම්මස්සකට සම්මාදිතේ ලක්ෂණය. හැබැයි පින්තුනි බුදුදහමෙන් හැටියට කම්මස්සකට සම්මාදිතේ නවතින්නේ නැහැ. පින්තුනි අපිට ලෝභ දේශ දෙක අඩු කරගන්න පුළුවන්. අපි උනන්දු වනොතින් දාන ආදී පින්කම් කරලා අනිත්‍යයට පරිත්‍යාගයන් කරලා ඒ වගේම අසුබ සංඥාව වඩලා පටික්කුල මනසිකාරය වඩලා අපට දැඩි ආශාව ලෝභයේ යම් කිසි පමණකට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී භාවනාව වඩලා ඒ වගේම විතක්ක සංකාන සූත්‍රයේ තියෙන විවිධ ක්‍රම අනුගමනය කරගෙන අපට ඇතැම් විට ද්වේෂයත් අඩු කරගන්න පුළුවන්. හැබැයි පින්තුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකයේ දෙස සත්‍යය දෙස ඊටාම ගැඹුරින් ඊටාම පුළුල් ලෙස බලන ශාස්ත්‍රවරයෙක්. අන්නේ ශාස්ත්‍රවරයා පිනතුනි කෙනෙක් කොයිතරම් දුරට ඇලීම් ගැටීම් දෙක අඩුවෙද කියන කරුණෙන් විතරක් සාර්ථකත්වය මනින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? පින්නතුනි ලෝභ ද්වේෂ දෙක අඩු කරගන්න අමාරුම නැහැ. උත්සාහ ගත්තොත් සාමාන්‍ය දවසක දෙකකට විතරක් නෙමෙයි. අවුරුද්දකට දෙකකට විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ලෝභ ද්වේෂ දෙක විතරක් නෙමෙයි මුළු පංච නීවරණම මහා කල්ප 84 දහසකට යටපත් කරපු අය. මහා කල්ප 84 දහසකට. ඒ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා නම් ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. එතරම් කාලයකට පංච නීවරණ දුරු කරපු අය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. එවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. පහළ වෙලා ඊට වඩා ගැඹුරු දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කළා. බුදුදහමෙන් කියනුනේ පංච නීවරණ නෙවෙයි කතා කරන්නේ. පංච නීවරණ පිළිබඳව බුදුදහමේ සූත්‍රවල කතා කරලා තියෙනවා. ඒ කතා කරේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සමාජයේ තිබෙච්ච ඉගැන්වීමේ මූලික පදනම දාන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පිනතුනේ නීවරණ හය ගැන කතා කරනවා. ඒ පංච නීවරණ අතරව අවිද්‍යාව කියන නීවරණයක් ගැන කතා කරනවා. අන්නේ අවිද්‍යාව නීවරණය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමත් එක්ක තමයි බුදුදහමේ විශේෂත්වය ඉස්මතු වෙන්නේ. එනිසා පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න එක පැත්තකින් අපි මෛත්‍රියෙන් දිනු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන් දිනු වෙනවා. ප්‍රඥාවෙන් දිනු වෙනකොට එක පැත්තකින් ඒතනත්තා කම්මස්සකතා සමාධියෙන් කර්මය ගැන හොඳ දැනුමක් අවබෝධයක් ඇති කරගන්නවා. අනිත් පැත්තෙන් එහි දෙවනි පියවර විදිහට මෙන්න මේ අවිද්‍යා නීවරණේ දුරු වෙන විදිහ දර්ශනයක් දර්ශන සම්පත්තියක් ඒතනත්තා ඇති කරගන්නවා. සාමාන්‍ය කාමරාගයේ දුරු කරනට වඩා ගැඹුරින් ජීවිතයේ දෙස බලන විදිහේ ප්‍රඥාවක් ඇති කරගන්නවා. මේක නුතුන තැමෙන ආහාරදී සංගුණිකය තියෙනවා සත්‍ය කියලා සූත්‍රයක්. ඒ සත්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුහාඳුර ළඟදී කියනවා බුදුහාඳුරනේ සැතෙන් පහර ලද්දක වගේ හරියට උලක් තමන්ගේ ශරීරයට ඇනිච්ච කෙනෙක් වගේ කිස්සගිනි ගත්තෙක් වගේ ඒ අනතුර වළක්වන දරන උත්සාහය වගේ අප්‍රමාදීව කාමරාගය දුරු කරන්න මහන්සි වෙන කියලා. කවුද මේ සඳහන් කළේ? කවුද මේ සඳහන් කළේ? දෙවි කෙනෙක්. මේ දෙවියා සඳහන් කරන කාරණේ බුදුහාමුදුරුවෝ අනුමත කළාද? බුදුහාමුදුරුවෝ අනුමත කළෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ඊට වඩා ගැඹුරින් ඊළඟ පියවර සඳහන් කළා. සත්‍යාවියෝ මන්ටෝ ඩයිමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිබදේ කියලා. සැතකින් පහර ලද්දක වගේ හිසගෙන ගත්තක වගේ කාමරාගය දුරු කරන්නේ නෙවෙයි සක්කාය දිට්ඨිය දුරු කරන්නේ නැහැ උනන්දු වෙන්නේ කියලා. පින්නතුනි මෙන්න මෙතනදී බුදුදහම ඉන්නේ මේ ස්ථාවරේ ඉන්නේ. එනිසා මෙන්න මෙවැනි ධම්මගත තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. එනිසා ඔබ සතර වාක්‍යයෙන් කරපු අය ඒ පින් කරපු නිසා තමයි මේ වගේ වටා පිටාවක් බොහොම දිනු රටක උගතුන් බුද්ධිමත්තුන් මැද ඔබට මේ ඉන්නට කාලය ලැබුණේ. එනිසා මේ සමාජයේ හැටියට ලබා ගන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ඔබ ලබා ගන්නට ඕන. මේ පිටු ලබාගත්තු අය ලබා ගන්නෙමින් නැහැ. ඒ විතරක් නෙවෙයි පිටුනේ තමන් හොඳට මහන්සි වෙලා මේ රටේ හැටියට ලෝකෙ ඉහළම තාක්ෂණය යාන වාහන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්නත් ඕන අපි. ඒ වගේම ලෝකයේ වටිනාම ඇඳුම් පැනඳුම් ආවරණ පළමින්නත් ඕන. ඒව කරන ගමන් පිනතුනේ ඊට නොදෙවෙන විදියට ධර්මයෙන් තමන් ඉහළට මේ අනට උස්සවන්ත වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඔබ මේ ලෝක දෙකම ජයගත්තා වෙන්නේ. ලංකාවේ ඉඳලා ඇවිල්ලා මෙහි ඇවිල්ලා දේරු වෙලා ඉහළම රැකියාවක් කරලා ඉන්නම වැටුපක් ගත්තට විතරක් අපි සාර්ථක වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මෙහේ පිනතුනේ ඉහළම අධ්‍යාපනය ලැබපු අය ඩොක්ටරේට් එක කරපු සමහර අය ඉහළ මධ්‍යහපනය ලැබපු අය ඉහළම ධනය උපයපු අය මොකද කරන්නේ? මාස්ලෝ කියලා අධ්‍යාපන විශ්ලේෂකෙක් හිටියා. මාස්ලෝගේ තියෙනවා හයිරාකී එකක් තියෙනවා. පුද්ගලයන්ගේ අවස්ථා න්‍යාය එක එක පුද්ගලයන්ගේ අවස්ථා පිළිබඳව පෙළගැස්සුවා. එඩියුකේෂනල් සයන්ස් වල තියෙන සංකල්පය. ඒ මාස්ලෝ සඳහන් කරනවා පුද්ගලයා ආරම්භයේදී සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ප්‍රාථමික අවස්ථා වල ඉඳලා පුද්ගලයා ඉහළට යනකොට ඔහුගේ ආත්ම සාක්ෂාත්කරණය self liberation එක ප්‍රාර්ථනා කරනවා කියලා. අන්න ඒක තමයි බුද්ධිමත් තැනැත්තාගේ ඉහළම බලාපොරොත්තුව. එනිසා මෙවැනි රටවලයි ඉහළම අධ්‍යාපනයක් ලැබලා ඉහළම ධනයක් ලැබලා ඊට පස්සේ පය ගෙතින් නවතින්නේ ආපස්සට හැරෙනවා. ආපස්සට හැරෙන කොයි පැත්තටද? එයාල ආධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා. යොමු වෙනකොට එයාට ඇතැමිට මුලදී තිබෙටේ කොරියාව ජපානය වගේ රටවල් මුණගැහෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික බුරුමය සියම වගේ තායිලන්තය වගේ රටවල් මුණගැහෙනවා. ඒ වහරහා ඉන්දියාව වහරහා ඊට පස්සේ කොහෙට යන්නේ? අවසානට ගිහිල්ලා නවතින්නේ ලංකාවේ. අපි අත්හැරපු තැනින් ඒගොල්ලන් නවතිනවා. පින්නතුනි ඒ යන්නේ ආධ්‍යාත්මික ගමනක් යන්නේ. එනිසා පින්නතුනි අප බුද්ධිමත් වෙනකොට ඕන ඔබ හුඟක් වාසනාවන්ත ඔබට ඔබ නැවත ලංකාවට නොගියත් ඔබට මෙහි ඉඳලම ධර්මය පරිශීලනය කරන්න පුළුවන් අවස්ථා රාශියක් තියෙනවා. ඒ අවස්ථා මගේ හැරගන්න එපා. එනිසා අපේ ජීවිතයට සැබෑ වටිනාකම ලබා දුන්නා වෙන්නේ අපේ බුදුහාඳුරන්ගේ සැබෑ සදහම් පණිවිඩය අපි අහුවදී. ඒ විතරක් නෙවෙයි ඒ අහනකට සමගාමීව තමන්ගේ ආධ්‍යාත්මික ගුණාංග වැඩි වෙන්නට ඕන. අපට දර්ශනීය දැනුමින් අපට තියෙන වෙන පුළුවන්. ඒක නම් අමාරු දෙයක් නෙවෙයි. නමුත් මේ දැනුමට සමගාමීව තමන්ම බලන තමන්ගේ ළඟ ගුණදාන වැඩි මාරි කියලා. ඒක බලන්න තියෙන කැඩපද තමයි කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ගුණාංග වලින් පටන් අරගෙන ටිකෙන් ටික අපි ඉදිරියට යන්නට ඕන. පින්නතුනි මේ ගුණාංග වල පදනම හැටියට බුදුහාම දේශනා කළේ ධම්මඟ ආරම්භයේදීම දේශනා කළා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නැවංග ජාතෝ කියලා. මා වෙත එන්න මේ දහම අහන්නට කොයි වගේ කෙනෙකුට ආරාධනා කරන්නේ? අසටෝ කපටි නොවන කෙනෙකුට. අමායාවේ මායාකාරී අනිත්‍ය රවටන නොරවටන කෙනෙක්. නවංක ජාතෝ අවංක කෙනෙක්. මෙන්න මේ ගුණාංග ටික පින්නතුනේ ආරම්භයේදීම තමයි ළඟ තියෙන්නට ඕන. කපටි නොවන බව, මායාකාරී නොවන බව, අවංක බව. මේ යහපත් ගුණාංග තමයි ළඟ නොතිබුවොත් තමන් ධර්මය ඇහුවත් හරියට ගහන කොළයකට වත් කරපු වතුර වගේ, නෙළුම් කොළයකට දාපු වතුර වගේ එක බේරල යනවා. තමන්ගේ ජීවිතයට අවශෝෂණය වෙන්නේ නැහැ. ජීවිතයට බැස ගන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මෙදී අපි වා බුද්ධිමත් වෙන්නට ඕන, වා ගුණවත් වෙන්නට ඕන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒක තමයි මේ ධර්මයෙන් තියෙන මූලික පදනම. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ සුඛාවාසන සූත්‍රය. පින්නතුන් කලින් සූත්‍රය අහලා තියෙනවද? අහුවෙන්නේ නැද්ද? අහුවෙන් සමඩින්නත් පුළුවන්. මම එතන කියන්නේ ප්‍රශ්න නැහැ කියලා. පින්නතුනි සුප්පාවාසා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසන හිටිය ශ්‍රුතවත් ශ්‍රාවිකාවක්. ඇය කෝලිය ජනපදයේ කෝලිය දියණියක් කෝලිය වංශයකයි තිබෙන්නේ. වරක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ කොණ්ඩිය දාන කියලා වනයේ වාසය කළා. සාක්‍යයන් විසින් මේ කෝලිය වැසියන් විසින් පූජා කරපු ආරාමයක. මෙහි වැඩ සිටින අවස්ථාවේදී මේ සුප්පාවාසා කියන යෝන් කාන්තාව ගැප්පලවයි හිටියේ. දරුවෙක් බිහි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතුමියගේ කුසෙහි ඒ දරුවා ටිකක් දිගු කලක්, සාමාන්‍ය මවක් දරුවෙක් දරාගෙන ඉන්නට වඩා දිගු කලක් මේ දරුවා දරාගෙන හිටියේ කියලා කියනවා. වර්තමාන කෙනෙකුට මේ ගැන සැක හිතෙන්නත් පුළුවන්. නමුත් ඒක හැකේ තියෙනක පැත්තකින් තියලා අපි ධර්ම කාරණා ටික අපි සාකච්ඡා කරමු. පින්නතුනි මේ ඉන්න කාන්තාවට අවසාන දින හතේ දැඩි ප්‍රසූත වේදනාවකින් එහෙ නැතිව පසු වුණා. දැඩි කායික වේදනාවකින් තමයි දින හතක් ගත කළේ. මේ ගත කරන අවස්ථාවේදී මේ සුප්පාවාසා මොකද කළේ? සුප්පාවාසාව තමන්ගේ කුසත ගාමින් කුමක් ගැන සිහිපත් කරන්නේ? අනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ වගේ දුක්වල නිදහස් වෙන නේද? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා සුපටිපන්න වූ ශ්‍රාවකයන් වහන්සේලා පිළිපැදලින්නේ මේ වගේ දුක්වල නිදහස් වෙන මාර්ගයක නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිර්වාණය තුල හිත පිහිටුවා ගත්තොත් මේ වගේ දුක් එන්නේ නැහැ නේද කියලා හිතනවා. එතකොට මේ කාලේ මම ගත කළේ කොහොමද? බුදුහාමුදුර ගැන, ධර්මය ගැන, සංඝයා ගැන සිහි කරමින්. මෙහෙම සිහි කරමින් තමයි වෙනතුනේ සුඛාවාසව තමන්ගේ අර කායික වේදනාව අඩු කරගත්තේ. වෙනතුනේ කායිකව වේදනාවක් ආවත් ඊට වඩා ඉහළ කුසලයක තමන්ගේ හිත පිටවා ගන්න පුළුවන් නම් අර කායික වේදනාවට වඩා මානසික ප්‍රීතිය වැඩි වෙලා අර වේදනාව නොදෙනියනවා. දැන් සුප්පාවාසව සීපත්තලේ පෙරවණේ ගුණ. දැන් ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ දස සංඥා සීකිරීම. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකී අනිවිරත සංඥා, සම්බතංකාරේතු අනිත්‍ය සංඥා, ආනාපානසති කියලා මෙන්න මේ සංඥා 10ක් ගැන සඳහන් වෙනවා. මෙන්න මේ සංඥාවට හිත පිටුවලත් කායික වේදනාව යටපත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. සත්බොජ්ජංගවලදී බොජ්ජංග සූත්‍රවලදී කියන්නේ කායික වේදනාවක් ඇති වෙච්ච අවස්ථාවකදී සති, ධම්ම විජය, විරිය, පීති, පස්සන්දි, සමාධි, උපේක්ෂා කියන මෙන්න මේ බෝධි අංග ගැන ගැඹුරින් හිත පිහිටුවාගෙන ඒ තුළ ඉඳගෙන වේදනාව දුරු කරන්න. ඉතින් මේ සුඛාවාසාව ඉච්චර ගැඹුරට ගිහින් කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය පෙරවන තුළ හිත පිහිටුවාගෙන කාලය ගත කළා. මෙහෙම ඉන්න වෙලාවේදී මෙතුමිය තමන්ගේ ස්වාමි පුරුෂයන කතා කරලා කියනවා. මොකද කියන්නේ, ස්වාමිය ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරන්න ඉන්නවා. ඔබ වන්දනා කළා නැවත වඳින්න මං නෙමෙයි. දෙවෙනි වතාවටත් වඳින්න. වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් මුලින් සැප දුක් අහන කොහොමද කියලා. දැන් how are you කියලා එම අපි අහන්නේ මේනි. සමහර අය කියන මේක බඩේකින් ආපු එකක් කියලා නේ. පින්නතුනේ ඒක how are you එක මුලින්ම තියෙනවා බුදුදහමේ. how are you එක විතරක් නෙවෙයි, good morning කියන එකක් තියෙනවා. ආ සුප්‍රභාතං, සුබ නැගිටීමක් කියලා කියන සූට්ටිකං, සුබ දහවලක් කියලා කියන සුමජ්ජන්තං, සුබ සන්ධ්‍යාවක් කියන එකක් තියෙනවා සුසයන්තං. මේ ඔක්කොම ටික බුදුදහම තුළ තියෙනවා නේ. ඉතින් අපි මෙහෙන් අපිට ගියා කියලා මේ අපේ එක මෙහාට ඇවිල්ලා තින තුනේ තමන්ගේ දුක කියන කලින් බුදුහාමරගේ සුව දුක අහන්න කියලා කියනවා. එහෙම අහන්න කියලා ඊට පස්සේ කියනවා කියන්න බුදුහාමරන්ට සුප්පාවාසාව බොහොම කායික වේදනාවෙන් ඉන්නේ. ඒ වේදනාව දුරු කරගන්නේ බුදුහාමරගෙන් සීපත් කරලා ධර්මයේ සංඛ්‍යාගෙන සීපත් කරමින් මේ වේදනාව යටපත් කරගන්නේ කියන කාරණයක් බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්න කියලා සඳහන් කළා. කවුද මේ සඳහන් කළේ? සුඛාවාසාව. කාටද කිව්වේ? තමන්ගේ ස්වාමියට. බුදුහාඳුර හමු වෙන්න යන්න ගිහිල්ලා වඳින්න, මං වෙනුවෙන් වඳින්න, වැඳලා මේ කාරණා සඳහන් කරන්න කියලා. ඒ වගේම අර ස්වාමි පුරුෂයා බුදුහාඳුර හමු වෙන්න ගියා. ගිහිල්ලා බුදුහාඳුරන්ට මේ කාරණා සඳහන් කළා. සංගහන් කරාට පස්සේ පින්තුනේ ඒ අවස්ථාවේදීම බුදුහාමුදුරෝ සුප්පාවාසව සුවපත් වේවා කියලා. සොකිනෝ හෝතු සුප්පාවාසා අරෝගා අරෝගං පුත්තං විජායේ කියලා ප්‍රාර්ථනා කළා. සුප්පාවාසව සුවපත් වේවා, නිරෝගී වේවා, නිරෝගී පුතුකු බිහි කෙරේවා කියලා ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයත් ලබාගෙන නැමත බුදුහාඳුරන්ට වැඳ මේ ස්වාමියා. ඒ ස්වාමිය තමයි මහාලේ සාක්‍ය. මහාලේ ලිච්ඡවි කුමාරය පුත්‍ර රජ කෙනෙක්. සාදේශීය රජ කෙනෙක්. එතකොට රජ කෙනෙක්ගේ විශ්වාස තමයි සෝපාසාව කියන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ තරම් මේ වෙනදේ සෝපාවාසාව සෝවාන්ලේ දෙ කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එනිසා තමයි මේ ජීවිතේ ඉතාම බැරෑරු මාස්තාවකදී එතුමිය සමාඩ කායික වශයෙන් ඒ කාලේ හැටියට තියෙන වෛද්‍ය ප්‍රතිකාර ලබන්න තැති. නමුත් ඒ සියල්ලම වඩා එතුමිය පූර්ණ විශ්වාසය තියාගෙන හිටියේ පෙරවණ ගැන, ශ්‍රද්ධාව ගැන. ඇයි ඒක හේතුව? සැබෑ ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ වෙනතුනේ ඉන්ද්‍රිය ධර්ම වඩන කෙනෙක්. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන කියන එක, අධිපති කියන එක. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කරුණු තමයි අපි ජීවිතේ ඉහිරෙන්න තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම පල්ලෙහෙන් තියෙන්නේ. ඒ නිසා අපිත් කලොත්තේ මොකද්ද මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළටම කියන විදිහට අපේ කටයුතු සංවිධානය කරගන්න එක. ඒකෙන් කියන්නේ අපි අනිත් දේවල් පල්ලෙහෙන් දානවා කියලා. තමන්ගේ දරුවා ගැන, රැකියාව ගැන, කරන විභාගය ගැන. ඒ සඳහා දැන් ඔබ යම් කිසි උත්සාහයක් වෙනසක් දරනවා නම් අපි කිව්ව 10ක 20ක 50ක කියලා. ඒ දරන උත්සාහය පොඩ්ඩක් අඩු නොකර මෙන්න මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම වැඩි වීම පිළිබඳව තියෙන උනන්දුව ආකල්පය ඉහළම තලයකට කරගන්න එක තමයි ඉන්ද්‍රිය ධර්ම වඩනවා කියලා කියන්නේ. එතකොට ඒ තැනත්තා ඉන්ද්‍රිය ධර්ම වඩන කෙනෙකුගේ ලක්ෂණය තමයි ඒ දැනත්තා කුමන රැකියාව කළත්, කුමන අධ්‍යාපනය ලැබුවත්, කුමන වේදනාවකින් ශාරීරික කායික වේදනාවකින් පසු වුණත්, ඒ දැනත්තා හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළින්ම තියාගෙන. ඒ දැනත්තාගේ ජීවිතයේ වැඩිපුරම සිහිපත් වෙන්නේ, දවසට වැඩිපුර මතක් වෙන්නේ තමාගේ දරුවට වඩා, තමාගේ රූප සම්පත්තියට වඩා, තමාගේ වාහනයට නිවසට වඩා මෙන්න මේ සද්ධා දින්දේ ධර්ම ගැන තමයි යාට වැඩිපුර ජීවිතේ හිතෙන්නේ. මේක පින්නතුණේ කාර්යකෙන් අපේ මානසික සෝයන් කරා යන බවට තියෙන සලකුණා. ජීවිතයක් නෙවෙයි. අනිත් පැත්තෙන් අපි සුගතියට යන සෝදානම් වෙලා තියෙන එක ගැන තියෙන සලකුණක් මේක. එතකොට මේ සුප්පාවාසාවට නිරෝගී භාවයේ බුදුහාඳුරු ප්‍රාර්ථනා කරලා පස්සේ ඒ පණිවිඩයක් අරගෙන මේ මහාලේ කෝලිය පුත්‍රයා තමගේ ස්වාමීන් වහන්සේ කරා යනවා, සුපාසම කරා යනවා. එනකොටම පින්නතුනි මොකද දැක්කේ? සුපාසම දරුවෙකු බිහි කළ සතුටෙන් ඉන්නවා. හරියට සතුට නම් පුදුම වුණා, විස්මයටපත් වුණා. බුදුහාඳුරන්ගේ මේ පණිවිඩය අරගෙන එනකොට එන්නත් කලින් මේ ස්වාමීන් දියණිය ඉතාම නිරෝගී පුතෙක් බිහි කළ සතුටෙන් ඉන්නවා දැක්කා. දැකලා පින්නතුනි මේ අවස්ථාවේදී සුප්පාවාසාව කියනවා, ස්වාමි පුරුෂය මම නිරෝගීව පුතුක බිහි කළා, මේ පණිවිඩය නැවත බුදුහාමුදුරන්ට කියලා කියනවා. කියන විතරක් නෙවෙයි, බුදුහාමුදුර ඇතුළු සංඝයා වහන්සේට දින 7ක් එක දිගට දානෙට වඩින්න කියලා ආරාධනා කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් අපි එක දවසක්නේ දාන්නේ දෙන්නේ නේ, දරුවෙගේ උපන්දිනයකට හරි යම් කිසි දෙයකට අපි එක දවසක්නේ සාමාන්‍යයෙන් දාන දෙන්නේ. නමුත් වෙනතුනේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා එක දිගට දාන 7ක් දීපවස්තා. ඇයි එහෙම දාන දිය යුත්තේ? පින්නතුනේ එහෙම දෙනකොට හිතේ හොඳට ඒක ස්ථාවරව දැස ගන්න මේ සංකල්පය. ඒ තමයි මතකයේ හොඳට මතකයේ රැඳෙනවා. ඒ නිසා තමයි මෙවැනි පින්කම් බෞද්ධ සාහිත්‍යය තුළ සිදු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, විසාඛාව අනාථපිණ්ඩික සිටුතුමා ගැන සඳහන් කරනවා. දින්නම් දින්නම් ගේ හේසෝ නිච්චමේව පඤ්ඤාපේතාණිය ආසනණ කියලා. මේ දෙදෙනාගේම නිවෙස්වල නිතර ආසන පනවල ඇදීනේ කියලා. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආසන පනවල තියෙනවා. පින්නතුනේ සැබෑ ශ්‍රාවකයෙකුට තියෙන ලොකුම මානසික තෘප්තිය තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් තමාගේ නිවසට වඩින එක. නිතරම ආසන සූදානම් කරලා තියෙන්නේ. නම් සමහර පින්නතුන්ගේ ගෙවලට ගියාම දැමිට සුදුරෙන් දැක්කත් හොයාගන්න අමාරු වෙන්නේ. සමහර නම් හැම දෙනා ආන්දෝලනය කරන්නේ නැහැ, නිකම්ම වාඩි වෙන්න කියලා කියනවා. පින්නතුනි, නමුත් සැදැහැවත් බවින් ඉහළට යන්න යන්න නිතරම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වැඩම වීම අපේක්ෂා වෙන්නේ. දැන් බුරුමේ සියම් වගේ රටවල ස්වාමීන් වහන්සේ කෙනෙකුට උදෑසනට දානේ පූජා කිරීම තමයි එයාලගේ දවසේ සුබ වැඩඇලීම කියලා කියන්නේ. ගෙදරින් පිට වෙන හැම දෙනෙක්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් දානයක් බෙදන්න දෙයක් බෑ කියලා යන්නේ. දැන් ওই ලාඕසේ, කාම්බෝජ්ය වගේ රටවල් තියෙනවා, අපේ රටේ වගේ බොහෝ සංස්කෘතිය ඇති. එයා උදෑසනට දාන තියාගෙන ගෙදර ඉස්සරහ වාඩි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන කම් බෙදන්නේ. පින්නතුනේ මේක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. ඉතින් සුප්පාවාසාව ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේලාට දවස් 7කට දායක ආරාධනා කරන්න කියලා. ඒ වගේම පිනුතුන් මේ සම්බුද්ධ ශාසනයේ විශේෂ කාරණයක් තියෙනවා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සම්මත කරගෙන තියෙනවා සමහර ගෙවල් වලට ආරාධනාවක් නැතුවත් ඕනෑම වෙලාවක වඩින්න පුළුවන් කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට බෑ ඒක. විශේෂයෙන් සෝවාන් හෝ ඊට වඩා ඉහළ මාර්ගඵල වලට පත් වෙච්ච සමහර ශ්‍රාවකයන්. හැම මාර්ගඵලලාභියම නෙවෙයි. සුවිශේෂී ගතිගුණ තිබෙච්ච දැන් චිත්ත ගෘහපති එහෙම කෙනෙක්. ඒ වගේම හත්තාලක එහෙම කෙනෙක්. අනන්ත මිණික සිටුමා එහෙම කෙනෙක්. විසාකාව එහෙම කෙනෙක්. ඒ වගේ සමහරක්タン බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කළ සාමූහිකව සාකච්ඡා කරලා පණවගෙන තියෙනවා. ඒකේ වලට ඕනම වෙලාවක යන්න පුළුවන් කියලා. අන්න ඒ වෙනි අවස්ථාවක් ලැබෙන එක ඒ කරිස්මාවකයන් සැලකුවේ ඉතාම වටිනා දෙයක් කියලා. ශ්‍රද්ධාවන්ත ගැස්සනේ. තිනතුනි මෙහෙම දානයට ආරාධනා කිරීමේ පණිවිඩයක් අරගෙන මහණී පොලේ පුත්‍රයා නැවත බුදුරජාණන් වහන්සේ නිස්සන්න ගියා. නිහිල මෙතරතුරු ඔක්කොම කියලා ඉවර වෙලා බුදුහාමුදුරණ සඳහන් කළා බුදුහාමුදුරනේ හෙට ඉඳලා දවස් හතක් අපේ ගෙදර දානෙට වඩින්න කියලා. මෙහෙම ආරාධනා කරනකොට පිනතුනි ඊළඟ දවසේ වෙන ගෙදරක දානයක් බාර අරගෙන තිබුණා. දැන් හල්ලාගෙන තමයි. පිනතුනි ඊළඟ දවසේ වෙනත් කෙනෙකුගේ ගෙදරක දානයක් කලින් බාර අරගෙන තිබුණා. දැන් බුදුහාමුදුර මොකක් කරයිද සාමාන්‍ය? ඈ කලින් බාරගත්තු දාන ප්‍රමුඛත්වය දෙන්න ඕන පස්සේ වෙනම බෑ එහෙම කියලා කියනද? සාමාන්‍යයෙන් ඒක තමයි ලක්ෂණය වෙනුතර බුදුදහම එහෙම තමයි ලක්ෂණය. කලින් ආරාධනාව බාරගෙන ඉතින් ඒකට තමයි සාමාන්‍ය යන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම තමයි කියලා. නමුත් වෙනතනේ බුදුදහම බොහොම නම්‍ය සීගේ දහමක්. විශේෂ අවස්ථාවලදී ඒ ආරාධනා සමහර වෙනස් වෙන්න තියෙනවා. හැබැයි නිකන් නෙවෙයි එක පැත්තකින් විතරක් නෙවෙයි එක පාර්ශ්විකව නෙවෙයි දෙපැත්තම සාකච්ඡා කරලා. බුදුහාමුදුර බැලුවා හෙට දවසේ කාගේ ගෙදරද දාන තියෙන්නේ කියලා. බන්නකොට හෙට දවසේ දාණයට දාණය බාර අරගෙන තිබුණේ මොගලන් හාමුදුරන්ගේ සමීපතම දායකයෙක් කියලා. ඊට පස්සේ මොගලන් හාමුදුරන්ට එන්න කියලා බුදුහාමුදුර කියනවා මොගලාන ඔබ මේ දායක මහත්තයෙක් ගෙදරට යන්න. ගිහිල්ලා ඔහුගෙන් අහන්න මේ දාණය සතියකට කල් දාගන්න පුළුවන්ද කියලා. දැන් බුදුහාමුදුරන්ට ඕන යන තුන ඉරිදි බලෙන් ගිහිල්ලා ගෙදර ළඟ බහැර අහන්නනේ. බුදුහාමුදුරේ වැඩන්නේ ගියේ නෑ. සමහර ශ්‍රාවකයන් පිනතුල හිටියා බුදුහාමුදුරන්ට වඩා පැහැදිලි හිටිය සමහර ශ්‍රාවකයන්ට. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට බුදුහාමුදුරට වඩා පැහැදිලි හිටියා. ඒක බුදුහාමුදුරට ගැටලුවක් වුණේ නෑ. බුදුහාමුදුර සතුටු වුණා. ඒ වෙලාවේදී ඒ අය සඳහා යොමු කළේ දායකයෙක්. ඒ ස්වාමීන් වහන්සේලා. මොකද රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් පිනතුනි චරිත ලක්ෂණ වෙනස්. රහතන් වහන්සේ කෙනෙක් ආත්මවාක්‍ය ඥානයෙන් හැම රහතන් වහන්සේම සමානයි. රහත් භාවයෙන් සමානයි. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා හිතේ වැඩිය කතා බහ කරන්නේ නැහැ. ටිකක් කතා අඩුයි. සමහර ස්වාමීන් වහන්සේලා හිතේ නිතරම ප්‍රියශීලීව කතා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා හිතේ නිතරම දායකයන් සමීප වාස්තේ කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා හිතේ පින්න පාතේ යනම දුප්පත් වලට හිටන් හැබැයි ළඟින් කෙනෙක් ආශ්‍රය කරන්නේ දුරින් ඉන්නේ ටිකක්. දැන් මහකාශ්‍යප හාමුදුරුව එහෙම කෙනෙක්. ආනන්ද හාමුදුරුව අනිත් අය බොහොම සමීප ආශ්‍රය කර කෙනෙක්. සරියුත් මුගලන් හාමුදුරුව මධ්‍යම මට්ටමේ හිටියේ. නමුත් වෙනතුනේ මේ සියලුම ස්වාමීන් වහන්සේලා මඟපරලාභී අය. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් අනිත් ස්වාමීන් වහන්සේට වඩා ඉහළයි කෙනෙක්ක් නැහැ. රහතන් වහන්සේලා කියන්නේ. දැන් නාගිත හාමුදුරුව හිටියා උන්වහන්සේ මොණේහි වත රකින්න ආදරෙන් ඉහළම කෙනෙක්. අගතැන් මට පත්තර හිටියේ. උන්වහන්සේ වෙනතුනේ මේ සියලුම රහතන් වහන්සේට වඩා වෙනස්. උන්වහන්සේ එක පාරක දෙවරක් යන්නේ නැහැ. එක ගෙදරකට දෙපාරක් පිට පාට යන්නේ නැහැ. එක ගහක් යට දෙපාරක් ඉන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. මෙහෙම සුවිශේෂී කෙනෙක්. උන්වහන්සේ බුදුහාමුදුර හැම වෙලාවම කමඨහන් ගත්තා ගියා රහත් වුණා එහෙම පිරන්න බෑ. උන්වහන්සේ ළඟතනතුරු ලැබෙනකොට උන්වහන්සේ ජීවිතන අතරවත් නැහැ. පිනතුනි එහෙම සුවිශේෂීයන් හිටියා. එනිසා පින්නතුනි වා කල්පනාකාරී වෙනවන ස්වාමීන් වහන්සේ නාස්ති කරනකොට දැන් බොහෝ වෙලෙ ගියා ඒ දැනෙන තමන්ගේ ගති ගුණ වලට ගැලපෙනවනම් ඒ හාමුදුර හොඳයි අනිත් අය හොඳ නැහැ කියලා. පින්නතුනි රාතන වහන්සේට ගැතරත් වෙනස්කම් තියෙනවා. වරක් ස්වාමීන් වහන්සේලා ගින්නකූට පර්වතයේ සක්මන් කරමින් ඉන්නකොට බුදුහාමුදුරුවනේ අයට පෙන්වනවා බලන්න මහණෙනි අර අර සාරිපුත්ත සක්මන් කරනවා. ඒ සාරිපුත්තත් එක්ක ප්‍රඥා වගේ වෙන ශ්‍රාවකයන් අන්න සක්මන් කරනවා බලන්න. මහණෙනි අර බලන්න මුගලන් සක්මන් කරනවා. ඒ මුගලන් හාමුදුරුවෝත් එක්ක ඉරිදි බලය යගේ වෙන ශ්‍රාවකයන් වහන්සේලා සක්මන් කරන්න බලන්න. අර බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යපත් එක්ක දුතාංගධාරීගේ අගේ කරන ස්වාමීන් වහන්සේට සක්මන් කරන හැටි බලන්න. අර බලන්න අනුරුද්ධ හාමුදුරුවෝත් එක්ක සක්මන් කරන අවිඥාලාභී අනිත් ස්වාමීන් වහන්සේලා බලන්න. අවිඥාලාභී මගේ කරන ස්වාමීන් වහන්සේලා දුස බලන්න කියන. දැන් මේ එක එක ස්වාමීන් වහන්සේලා සමග හිටිය කණ්ඩායම මේ කියන්නේ. තිනුතුන් වෙනස්කම් තිබුණා. එනිසා ධර්මයේ තුලදී පින්නතුනි අපි සරකල බලන්නේ මානසික වශයෙන් කොච්චර කෙලෙස් ප්‍රහීන කරන්නේ කියන කාරණය බලන්නේ. බාහිර කරුණු වලින් විතරක් ස්වාමීන් වහන්සේලා මනින්නේ නැහැ මේ සම්බුද්ධ ශාසනය තුල. ඒක හේතුව තමයි ආස්වාක්කේ ඥාණයෙන් රහත් භාවයෙන් ස්වාමීන් වහන්සේලා දෙන්නේ සමානයි. වෙනසක් නැහැ. සීවලේ ස්වාමීන් වහන්සේ ගේ රහත් භාවයේ යම්සේ වැදගත්ද ඒ තරම වැදගත් දෝසක හඳුනාගෙන රහත් භාවය. ඒ රහත් භාවය වෙනසක් නැහැ. සීවලින් හඳුනාට හුඟක් ලැබුණා. දෝසක හඳුනාට එක්තර ලැබුණ නැහැ කියලා වෙනසක් නැහැ රහත් භාවයේ. කුමාර කාශ්‍යප හඳුනා වීතිය මහා කාශ්‍යප හඳුනාට හරියම ලස්සනයි. මොගරාජ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට එක්තර ලස්සනයි. නැවත මාසල දෙන්නම රහත් භාවය සමානයි. මොගරාජ හඳුනා කියනවා මගේ ශරීරය නම් එක්තර ලස්සන නැහැ. නමුත් මට ලස්සන හිතක් තියෙනවා කියලා. මනෝවාචකයේ තේරගතව සංහන් වෙනවා. තිනුතුනි මේ වගේ භෞතික ලක්ෂණ වලින් මනින්නේ මේ සම්මුති ලෝකයේ තුල. පුද්ගලික චරිත ලක්ෂණ, අංගපසක පිහිටීම සලකන්නේ මේ සාමාන්‍ය ලෞකික ලෝකයේදී. නමුත් ආධ්‍යාත්මික යන පස්සේ තිනුතුනි මේ බාහිර ලක්ෂණ වලින් විතරක් පුද්ගලික හඳුනගන්න බෑ. ඊට වඩා ගැඹුරින් පුද්ගලික දැස බලනවා. ඒ විතරක් නෙවෙයි තිනුතුනි ඒක නම් පරිහරණය කරන බඩු බාණ්ඩ වලනෝ තීරණය කරන්නේ. සමහර අය බොහොම සූෂ්ක ප්‍රතිපත්ති ගත කරනවා නම් අපි කියන හොඳයි කියලා. සෙරපු දෙකක් අත්ම දානවා නම් බොහොම දිරපු සූරු ඇඳනවා නම් අපි කියන හොඳයි කියලා. හොඳ සිනිඳු සූරු පාවිච්චි කරනවා නම් හොඳ බඩු බාණ්ඩ පරිහරණය කරන නම් අපි කියන ඇත්තට දිනු කෙනෙක් නෙවෙයි කියලා. වෙනතුන මෙවැනි කරුණ වලින් බුදුදහම පුද්ගලයන් මරින්නේ නැහැ. පුද්ගලයන් බලන්නේ යම් කොච්චර ලෝභ දේන් අඩු වෙච්ච කෙනෙක්ද ඊටත් වඩා බලන්නේ එතනට කොච්චර මෝහය අඩු වෙච්ච කෙනෙක්ද කියලා. ඒ මෝහය අඩු වෙච්ච කෙනෙක්ද ප්‍රඥාව කොච්චර දිනු වෙච්ච කෙනෙක්ද කියලා බලනත් ලක්ෂණ තියෙනවා. එවැනි කෙනෙක් මුණ ගැහුණොත් එයා සමග ධර්ම සාකච්ඡා කරනවා. බුදු සමයේ තියෙන සමහර ධර්ම කරුණුයන්ගෙන් අහනවා එයා ඒ ගැන දකින්නේ කොහොමද කියලා. අන්න ඒ හරහා තමයි පුද්ගලයෙන් නුවණ පුද්ගලයෙන් දිනුව බලන්නේ. ඒතකොට කිනුතුනේ මුගලන් හාමුදුරන් ආරාධනා කරනකොට මුගලන් හාමුදුරනේ මේ කාරණය සඳහන් කරාට පස්සේ බුදුහාමුදුරන්ට වැඳලා නමස්කාර කළා. එහෙමයි ස්වාමීනි, එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා මුගලන් හාමුදුරුවන්ට දායක මහත්තයෙක් ඉදිරියට ගියා. දැන් මේ දානය කල් දාගෙන යන්නේ දැන් මේ කතාමතර මතක තියාගෙන අනුකිරියෙන් යන්නේ තින්න තුනේ. එතකොට මුගලන් හාමුදුරුව මේ දායක මහත්තයෙක් ඉදිරියට ගිහිල්ලා කතා බහ කළා. මෙහෙම අපට දානයක් ඉදිරියට දෙනවා මොකද කරන්න කියලා. ඔහු මොකද කිව්වේ? ඔහු කියනවා ස්වාමීනි කාරණා කිහිපයකින් ඔබ වහන්සේ අප වෙනවා නම් මං දානය හදා ගන්නවා කියලා. මොනවාද කාරණා ටික? ඔබ වහන්සේ අප වෙනවා නම් සහතික වෙනවා නම් මේ දවස්කට ගත වෙනකන් මගේ භෝග සම්පත්තිය මං පිළිගන්නේ නැහැ කියලා. මගේ ධනයෙන් පිළිගලා මම දුප්පත් කෙනෙක් වෙන්නේ නැහැ මේ දවස්කට ගත වෙන කලින් කියලා ඔබ වහන්සේ සහතික වෙනවා නම් මං දානය හදා ගන්නවා කියලා. ඒක පරිණත කරන්නේ. දෙවෙනි කාරණේ කියනවා ස්වාමීන් වහන්සේ අප වෙනවා නම් මේ දවස්කට ගත වෙනකම් මම ජීවත් වෙනවා කියලා. මගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ කියලා වහන්සේ සාධික වෙනවා නම් මං දානය කඳා ගන්නවා කියලා. ඒක දෙවෙනි කාරණේ. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි ඔබ වහන්සේ සාධික වෙනවා නම් මේ දවස්කට ගත වෙනකම් මගේ ශ්‍රද්ධාව නොපෙළිය තියනවා කියලා මං දානය කඳා ගන්නවා කියලා. එතන ශ්‍රද්ධාවක් නැති වෙනවද? දැන් දානෙ ආරාධනා කරනකොට ශ්‍රද්ධාවක් තියෙන සමානයි. ටික දාන්න ගියම ශ්‍රද්ධාව නැති වෙන දානෙ ඉතින් පස්සේ කියලා මුලින් කියන ඊට පස්සේ ඉතින් දානෙ අවලංගු. එමත් වෙනවනේ. පිනතුනි මෙන්න මේ විදියට මේ කාරණා ඉදිරිපත් කරනකොට මුගලන් හාමුදුරුවෝ මොකද කිව්වේ? මුගලන් හාමුදුරුවෝ කියනවා මම කාරණා දෙකකට නැප වෙන්නම්. මේ දවස් අට ගත වෙනකන් ඔබේ ධනය භෝග සම්පත්තිය පිරෙන්නේ නැහැ කියන එකට මම නැප වෙන්නම්. ඒ වගේම මේ දවස් අට ගත වෙනකන් උන්වහන්සේ අභිඥාවලින් බලන්නේ නැති මුගලන් හාමුදුරුවෝ මේ දවස් අට ගත වෙනකන් ඔබේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ කියන එක ගැන මම සාතික වෙන්නම්. හැබැයි තුන්වෙනි කාරණාව නම් මට අප වෙන්න බෑ. ඒක ඔබම බලගන්න කියලා. ඔබේ ශ්‍රද්ධාව ගැන මට සාතික වෙන්න බෑ. ඒක ඔබම බලගන්න කියලා. එතකොට මොහොමකට කියන්නේ? මේ ධර්මාස්ති කියන හොඳයි ස්වාමීන් වහන්සේ මුල් කාරණා දෙකට වහන්සේ අප වෙනවා නම් මම අනිත් කාරණේ මම බලගන්න කියලා. දානේ කල්දාගෙන සෝදානම් නැති එහෙනම් සුප්පාවාසාවගේ දානය දින හතේ දාණය එහෙනම් දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ ආරාධනාවත් අරගෙන බුදුහාන ළඟට ආවා. ඊට පස්සේ ඒ කරුණ සඳහන් කළා මුගලන් හාමුදුරුවෝ බුදුහාඳුරන්ට. බුදුහාඳුරුවෝ ඊට පස්සේ සඳහන් කළා නිහඬව ඒ ආරාධනාව බාරගත්තා. ඊට පස්සේ පින්තුනේ එතෙන් පටන් ඊළඟ දවස් ඉඳලා හත් දවසක් පුරා භික්ෂු සංඝයා වහන්සේලා කැටුව බුදුහාඳුරෝ මේ සුප්පාවාසාව සහ මහාලේ කෝලිය රජතුමාගේ ගෙදරට දානයට වැඩියා. පින්තුනේ මේ බිහිවෙච්ච කුමාරයා සුවිශේෂී කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ බිහිවෙච්ච මේ කුමාරයා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේක දෙතුන් පළකම සඳහන් වෙනවා. එතුමා සත් වසත් මෞගසේ හිටිය කෙනෙක් කියලා. අපේ මානව ඉතිහාසයේ අපි දන්න ඉතිහාසයේ මේක සුවිශේෂී අවස්ථාවක්. කෙනෙකුට තරග කරන්න පුළුවන් නැහැ වෙන පුළුවන්ද කියලා. නම් පින්තුනේ පිළිගන්න අමාරු නම් එක පස්සෙක තියෙන ධර්ම කාරණා ටික තමයි තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී පින්තුනේ මේ බිහිවෙච්ච කුමාරයා වෙනුවෙන් ඒ කුමාරයට ආශිර්වාද කරන්නයි මේ දානය දුන්නේ. දානය දීලා දානේ නිමාට පත් වෙන දවසේදී සරුවත් හාමුදුරුවෝ මේ දානේ වැඩම කළේ කියලා. සරුවත් හාමුදුරුවෝ අහනවා මේ කුංචි කුමාරයාගේ කච්චිතේ ධාරක සමනිය කච්චියාපනිය කියලා. මෙන්න මේ පොඩි කුමාරයෙකුන තහනවා. දරුවා කොහොමද සැපසනීප කියලා. මේ ළමයාගෙන් අහනවා. ළමයාට පින්නතුනේ කතා කරන්න දැන් පුළුවන්. මොකද මව්කුසේ ඉන්න කාලේදීම දැන් භාෂාවත් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙනවා. පින්නතුනේ මව්කුසේ වැඩෙන කාලේ මනස වැඩෙන කාලයක් කියලා තියෙනවා. අම්මා කියන කරුණ උගද්දීම දරුවට මව්කුසේදීම හඳුනා ගන්නවා. දැන් මේකට ඔය බාහිර සාහිත්‍යයේත් එහෙම කතාවක් සඳහන් වෙනවා. දරුවෙක් මව්කුසේ ඉන්න කාලේ මේ පියතුමා තමන්ගේ ස්වාමි දීනෙට කතාවක් කියනවා. බොහොම දිග කතාවක් ඒක. එක දවසකින් මටපත් උනේ නෑ. කතාව දිගින් දිගටම ආවා. කතාව ඉවර වෙනකන් දරුවා බිහි වුණා. බිහි වෙලා ටිකක් කලින් ගියාට පස්සේ දරුවට කතා කරන්න පුළුවන් වුණාට පස්සේ මේ දරුවා කියනවා අර කතාව ඉතුරු ටිකක් කියන්න කියලා. පින්නතුනි ඒක ಭಾರತ සාහිත්‍යයේ තියෙන කතාවක ලක්ෂණයක්. ඒක වෙන්න පුළුවන් පින්නතුනි. මගද මව කුසේ හිටියේ ඉන්න දරුවට මවගේ හැඟීම් තේරෙනවා. භාෂාව ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනම කලක් හිටියොතේ. ඒ වගේ ශක්තිය කැටුව තමයි අපි මව කුසේ පිළිසිඳ ගන්නෙ. කෙසේ වෙතත් මේ කුඩා කුමාරයාගෙන අර කොහොමද සැපසනීප පුතේ කියලා. කවුද ඇහුවේ? සරුත්හාමුදුරුවෝ. සරුත්හාමුදුරුවෝ ඒ කතාව අහනකොට අම්මා ඈත ඉඳලා බලාගෙන හිටියා. අනේ ධර්ම සේනාධිපති සරුවත් හාමුදුරුවෝ මගේ පුතා එක්ක කතා කරනව නේද කියලා සතුටු වුණා. මේ පොඩා පුතාට දැන් කතා කරන්න පුළුවන් දවස් හත වුණාට ඔහු කියනවා ස්වාමීනි මොන සැපයක්ද මේ අවුරුදු හතක්ම මේ ලේ කලයක මං හිටියේ මොන සැපයක්ද කියලා අහනවා. මේ පොඩා කුමාරයා පින්නතුනි මීට පස්සේ බුදුහාමුදුරුවෝ මේ කාරණේ අහගෙන ඉඳලා සුප්පාවාසයෙන් අහනවා සුප්පාවාස ඔබ කැමතිද මේ වගේ තවත් පුතෙක් ළමන්න කියලා. දැන් සුප්පාවාසව තේරුම් ගන්න ඉන්න ඇති මේ කුමාරයන් ගුවා පින්වත් කෙනෙක් කියලා. හැබැයි අනාගතයේ පැවිදි වෙලා මේ තරම් ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් බව දැනගෙන ඉතිහාස කියන අපිට කියන්න බෑ. කෙසේ වෙතත් තමන්ට ලැබුණේ සුවිශේෂී පින්වත් කුමරෙක් කියන එක ගැන සුප්පාවාසවට හැඟීමක් තියෙනට ඇති. ඒ නිසා ඈ මොකද්ද කිව්වේ? ස්වාමීනි මේ වගේ එක පුතෙක් නෙවෙයි මේ වගේ පුතු හත් දෙනෙක් වුණත් ලවන්න මං සෝදානම් කියලා. අවුරුදු හතක් මව් කුසේ දරාගෙන හිටියත් ඒ දැඩි දුකක් වින්දත් ඒ දරුවගේ මුහුණ දැක්කට පස්සේ මේ සිංහත් කුමාරයාගේ මේ මව කියනවා ස්වාමීනි මෙවැනි දරුවෙක් කෙනෙක් නෙවෙයි හත් දෙනෙක් වුණත් මම කැමතියි කියලා. බුදුහාමර මගට සඳහන් කළේ බුදුහාමර කියනවා අසාතං සාදරූපේන පිය රූපේනප්පියං දුක්ඛං සුඛස්ස ආදී වශයෙන් සඳහන් කරනවා සාමාන්‍ය ප්‍රමාදී කෙනා සැලකන්නේ අමිහිර දේ මිහිරි හැටියට සැලකන්නේ අප්‍රිය දේ ප්‍රිය හැටියට සැලකන්නේ දුක් දේ සැප හැටියට සැලකන්නේ කියලා. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට දරුවෙක් ලැබෙනකොට පින්වත් දරුවෙක් ලැබෙනකොට බොහෝ දෙනෙක් සතුටු වෙනව නේද? ඒක සම්මුති ලෝකයේ හැටි බුදුහාමුදුරුවෝ කවිය කරලා කියනවා. කොසමයි තමාගේ පහරේ ආවකට දරුවෙක් ලැබිච්ච අවස්ථාවේදී පුතෙක් නෙවෙයි දුවක් ලැබිච්ච අවස්ථාවකදී රජතුමා ටිකක් මූණ ටිකක් නරක් වුණා දුවේ කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නැහැ. ඒ දුවගෙන් බිහි වෙන දරුවා මට පාලනය කරන්න පුළුවන් දරුවෙක් බිහි වෙන්නේ කියලා ඒ අම්මගේ දින වැදගත්කම සඳහන් කළා. පිනතුනි එලෙස දරුවන් ලැබීම අගය කළ කියන බුදුදහමේ. හැබැයි මේ සුප්පාවාසා කියලා කියන්නේ කොසමයේ තමාගේ සාමාන්‍ය බුද්ධිමට්ටම කෙනෙක් නෙවෙයි. ඊට වඩා ඉහළ ආධ්‍යාත්මික ශක්තියකට ගිහිපු කෙනෙකුට ඒ තැනදී බුදුහාමුදුරුවෝ අර සාමාන්‍ය කරුණක් නෙවෙයි සඳහන් කළේ. එතෙන් ඊට වඩා ගැඹුරින් මේ කාරණාද සඳහන් කරලා බුදුහාමුදුරුවෝ ඉඟියක් දෙනවා සුප්පාවාසාවට. සුප්පාවාසාව මේ හැපේ ඇලෙන්න එපා කියලා. අපට සතර පින්හමල අනිසංස විදියට පින්වත් දරුවන් ලැබෙන පුළුවන්. ඒක ලොකු පිනක්. ඒක වාසනාවක්. හැබැයි පින්තුනි දරුවෙක් ලැබෙනකොට ඒ පිනට දරුවාගේ සහ තමන්ගේ පිනට දරුවා ලැබුණට දරුවාගේ පින විතරක් නෙවෙයි ඉන්නේ. ඒ දරුවාත් එක්ක නැහේ දුක් ටිකක් තමන්ට බාර ගන්න වෙනවා. අර කුසල විපාක වල අනිසංස විතරක් නෙවෙයි. ඒ දරුවාගේ අකීකරුකම් විඳ ගන්න වෙනවා. ඒ දරුවාගේ ලෙඩ දුක් විඳ ගන්න වෙනවා. ප්‍රිය විප්‍රයෝගේ විඳ ගන්න වෙනවා. අනිත් එක ඔක්කොම තමයි ලැබෙන්නේ. එකක් විතරක් නෙවෙයි ලැබෙන්නේ. අන්න ඒ තැන ඉඳලා තමයි බුදුහාඳුරෝ මේ ඉතාම ගැඹුරින් මේ කාරණේ දෙස ඉතාම ඉහළ දැක්මකින් කරුණ සඳහන් කරන්නේ. හැබැයි මේ කරුණ සඳහන් කරලා පස්සේ සුප්පාවාසා බුද්ධිමත් තුන සූත්‍රේ නෑ අටුවය සඳහන් වෙනවා. අනේ බුදුහාඳුරේ නම් මට ආයි දරුවෝ නෑ මෙතනින් මැති කියලා. පින්නතුනි ඇයි එහෙම සඳහන් කරන්නේ? පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ට ඉතාම ඉහළින් ඉගෙන ගන්න පුළුවන් දරුවෙක් ලැබුණත් ලොකෝ පිනක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන් දරුවෙක් තමන්ට ලැබුණත් ලොකෝ පිනක් කියලා. ඒ විතරක් නෙවෙයි කෙනෙකුට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් තත්ත්වයට පත් වෙන පුළුවන් දරුවෙක් තමන්ගේ කුසෙන් බිහි වුණේ තමන්ගේ ලෙන් බිහි වුණේ කියලා කෙනෙකුට සතුටට පත් වෙන පුළුවන්. ඒ නිසාම කෙනෙකුට සුභතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි පින්නතුනි බුදුදහම කියලා කියන්නේ ලෝකේ ඉතාම දුර්ලභව පහළෙන බුදුහාමර කෙනෙක් කියලා කියන්නේ සාරාංශයේ කලබලක්ෂයකට අධික සාරයක් ඉන්ද්‍රිය ධර්ම දිනු කර කළා තමන්ගේම ඥාණයෙන් සම්මුදත්‍ය අවබෝධ කරගත් ශාස්ත්‍රවරයෙක් විදියට ඊටත් වඩා ගැඹුරින් මේ ප්‍රශ්නය දිහා බලනවා. රහත් වෙන්න පුළුවන් ධර්මයක් බිහි කරපු අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මරණයෙන් පස්සේ කෙනෙකුට දුගති ගාම වෙන්න පුළුවන්. එවැනි සතර අනතුරක් අපට තියෙනවා. මහා අසදෘශ දාන දීපු කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිය අහිමි වෙන්න පුළුවන්. මේ පින්තුන් දන්නවා කොසොහයි තම අසදෘශ මහා දානය දෙද්දී කොසල මල්ලිකා උදව්පකාර කළ කෙනෙක් ඇයටවත් සුගතිය ලබන එක පහසුනේ නැහැ. කෙනෙකුට හිතන්න පුළුවන් පන්සලක් කරවතින් පන්සලක් ඉදි කරවතින් ස්වාමීන් වහන්සේට උදව් කරවතින් සුගති නම් වෙන්න පුළුවන් කියලා. එක පන්සලක් නෙවෙයි පින්තුනි පන්සල 84,000ක් කරපු රහතන් වහන්සේලා දෙන්නේ ලෝකෙට දායාද කරපු අශෝක රජතුමාටවත් සුගතිය ලැබෙන එක සරල ලේසි දෙයක් වුණේ නැහැ. එවැනි අනතුරක් ඉදිරියේ තියාගෙන තමයි අපි මේ අද ලැබිලා තියෙන පහසුකම් ටිකෙන් සතුටු වෙන්නේ. මේ අද අපට ලැබිලා තියෙන පහසුකම් ටිකෙන් දරුවන්ගේ අධ්‍යාපනයෙන් අපි මේ තෘප්තිමත් කෙනෙක් හිතාගෙන මේ වෙන ලෝකෙක මෙන්න මෙවැනි අනතුරක් කියන නිසා තමයි ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ අනතුර අපිට කියලා අපි ඔය ඉහළම බුද්ධ තලයකට පත් කරන්නට බුදුරජාණන් වහන්සේ කෙනෙක් මඟ පෙන්වන්නේ. මෙන්න මේ වෙනස සත්‍යයක් මතක ඉන්න තුනේ අපි මේ සූත්‍රයට අදාළ කරුණු ටික අපි තව තවත් නොනින් තේරුම් ගන්නට ඕන. දැන් මෙතන ඉන්න සාමාන්‍ය කතාව මෙතන ඉන්න තවත් අවධානය නැගගෙන ඉන්න වෙනවා. පින්න තුනේ බුදුරජාණන් වහන්සේගේ දහම අනුව පින්න තුනේ පින්වත් දරුවන් ලබන්නේ සතර සමනුත් පින් කරලා ඒ දරුවොත් පින් කරලා. ඒ විතරක් නෙවෙයි පින්න තුනේ ධර්මයේ නොලබුණා කියලා තමන්ගේ පින නෑ කියන කතාව ඒකට අදාළ නෑ. තමන්ගේ පින බලන්නේ තමන්ගේ ප්‍රඥාව බලන්නේ දරුවා රහත් වීම හෝ දොස්තර කෙනෙක් වීම මත නෙවෙයි. තමන්ගේ දියුණුව තමන්ගේ සාර්ථකත්වය බලන්නේ තමන්ගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ දෙක කොයිතරම් දුරට අඩු වුණාද කියන කාරණේ මත. දැන් සරුවත් හාමුදුරුවන්ගේ අතීත අම්ම කෙනෙක් හිටියා. සරුවත් හාමුදුරුවෝ පින්න පාද යනකොට පුතේ පුතේ කියලා කතා කරා. මේ ප්‍රේතයක් වශයෙන් හිටිය කෙනෙක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ සමහර අතීත මවරු විතරක් නෙවෙයි සමහර මේ ආත්ම භාවයේම සමහර මෞද්‍යමෝපියන් හිටියා. දරුවෝ ඉහළ තලයකට පත් කරන්න දරන උත්සාහය තුළදී ඒ අයගේ කුසල දහම් දුරු වෙච්ච අය ආධ්‍යාත්මික පිරිහෙච්ච අය. එනිසා තමන් බලන්න තමන්ට දරුවන් ඉන්නව නම් ඒ දරුවා කායික මානසික වර්ධනය වෙද්දී ඔබ දරුවා ළඟද සාර්ථකද කියලා බලන්නේ කොහොමද? දරුවන් හුඟක් ලස්සන තම බලද? දරුවගේ විශ්වවිද්‍යාලය දිහා බලද? නැහැ දෙමතුනි. බුදුදහමට අනුව ඔබ දරුවාගේ ළඟදී සාර්ථකද කියලා බලන්නේ ඒ දරුවා වැඩනවත් එක්කම ඔබගේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වුණාද වැඩි වුණාද කියන කාරණේ මත. සමහර අය දරුවෝ හදද්දි දරුවා විභාග පාසලේ විශ්වවිද්‍යාලය යනවත් එක්කම දරුවා පිළිබඳව තියෙන තෘෂ්ණාව වැඩි වෙනවා. සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. මාන්නය වැඩි වෙනවා. මගේ දරුවා හවල් තැන යන්නේ හවල් තැන ගෙන ගන්න කියලා එන්න එන්නම මාන්නය වැඩි වීමයි වෙන්නේ. ඒක පින්නතුනේ සාමාන්‍ය ලෝකයේදී ඒක තමයි සත්‍ය. නමුත් බුදුහාමුදුරන්ගේ දහම අහනයි හැටියට බුදුහාමුදුර සරණ ගියපු ශ්‍රාවකයන් හැටියට අපි ඊට වඩා ඉහළ තැනක ඉන්නට ඕන. දරුවා ටිකෙන් ටික වර්ධනය වෙද්දී දරුවා අධ්‍යාපනයේ ශරීර සෞඛ්‍ය දියුණු වෙද්දී අපේ ළඟ තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන අඩුවනකින් තමයි සැබෑලෙසම තමන් සාර්ථක වුණා වෙන්නේ. තමන් විතරක් නෙවෙයි තමන්ගේ කුසෙන් බිහිවෙච්ච ඒ වගේම තමන්ගේ ලේන් බිහිවෙච්ච දරුවාගේ හදත් මේ ගතිගුණ දියුණු වෙන්නට ඕන. මේ දරුවා මේ ආත්ම භාවයේදී ඉහළම රැකියාවක් ලබලා ඉහළම කීර්තියක් ලබාගෙන මේ අවුරුදු 50ට ඉන්න පුළුවන්. නමුත් මරණයෙන් පස්සේ දරුවා මැදින් පල්ලා යනකට නම් යන්නේ පිනතුනේ ඔබ දරුවාට නිසි ලෙස උදව් කරා වෙන්නේ නැහැ. ඔබ ඇත්තටම දරුවාට ආදරේ නම් ඒ දරුවා පිනතුනේ අධ්‍යාපනයේ වගේම ආධ්‍යාත්මික වශයෙන් ඉහළම තැනකට ඒ දරුවා පත් කරන්න මඟ පෙන්වන්නට ඕන. මේක තමයි සැදැහැවත් මෞද්‍යමාත්මයාගේ ලක්ෂණය. බුදුදහමේ සඳහන් වෙනවා පිනතුනේ ඒක දීතු සූත්‍රයේ සහ ඒක පුත්ත සූත්‍රයේ කියලා සූත්‍ර දෙනවා. හරියට මේක අඳ සඳහන් කළ දෙන මේ සූත්‍ර දෙක. බුදුහාමර සඳහන් කරනවා සද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්නයි කියලා. දැන් ආගෙන වෙන වෙන අය නම් නේ කියන්නේ ගායක වගේ වෙන්න මහාචාර්යවරයෙක් වගේ වෙන්න විද්‍යාඥයෙක් වගේ එහෙම නේ කියන්නේ නේද? පින්තුණි ඒවත් හොඳයි ඒවත් ලබන්න අහතරක් යන්න අන්ධකාර ලෝකයටත් යන්න ඈ තව ග්‍රහ ලෝකවලටත් යන්න ඒක සමන්නේ. නමුත් බෞද්ධ සාහිත්‍යයේ දක්වන උපමාව තමයි පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. අම්මා සැදැහැවත් නම් අම්මා ධර්මයේ දන්නවා නම් ඒ දෙක නැත්නම් කරන්න දෙයක් නැහැ ඉතින්. ඊළඟට කියනවා දුවල ගැන කමතක් කළ නැහැ. සැදැහැවත් අම්මා කෙනෙකුට එන එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජුත්තරාව හරි වගේ වෙන්න කියලා. තිනුදු මේ චිත්ත ගෘහපතියා හත්තාලවක නන්ද මාතාව කුජුත්තරා මේ අය පිළිතුනේ කොයි වගේ අයද? අනාගාමී අය. බුදුහාමුදුරු කිසි වෙනකට කියලා නැහැ අනාගාමී කෙනෙකුට වගේ වෙන්න, විසාකා වගේ වෙන්න, බන්දුල මල්ලිකා වගේ වෙන්න කියලා නැහැ. ඇයි ඒ? ඒ සෝවාන් ධර්මයන් කියන්නේ පිළිතුනේ බුදුරජාණන් වහන්සේ යම්කිසි ආදර්ශයක් දෙනවා නම් දෙන්නේ උපරිම ආදර්ශය දෙන්නේ. අයි පල්ලෙහා යව නෙවෙයි. ගිහියෙක් හැටියට නිවස්ස ජීවිතයක් ගත කරමින් අනාගාමි බව කරාම යන්න පුළුවන්. හැබැයි එතෙන්දි මේ වහ ජීවිතෙන් ටිකක් අයින් වෙනවා. නමුත් ඒක ඉතාම අවබෝධයෙන් තමයි ගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ සැලහවත් උපාසිකාවට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතා කවදා හරි දවසක කැමති නම් කැවිදි වෙන්න. ඒ කැවිදි වෙන දවසේදී පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද? පුතේ කොහොම හරි සැරුත් හාමුදුරු වගේ හරි මුගලන් හාමුදුරු වගේ හරි වෙන්න කියලා. බුදු හාමුදුරු වගේ වෙන්න කියලා නැහැ. බුදු හාමුදුරු වගේ වෙන්න අපට වැටෙන්න දුන්නේ. අපේ උපරිම ආදර්ශය සැරුත් හාමුදුරු මුගලන් හාමුදුරු. සැදහා තුමාසිකාවට එකම දේනියක් නම් ඒ දේනිය කවදා හරි කැමති නම් කැවිද වෙන්න. ඒ කැවිද වෙන දවසේදී ඒ දේනියගෙන් ඉල්ලීමක් කරන්න. දුවේ කොහොම හරි කේමාව හරි උප්පලවන්නාව හරි වගේ වෙන්න කියලා. මේක ඇතුළේ තියෙන බෞද්ධ සාහිත්‍යයේ නමාදර්ශ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය පින්තුනි බද්දර කියන හාමුදුරු කෙනෙක්. ඉතාම ලස්සන පොඩි හාමුදුරු කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ අහස්තල පස්සේ කාලේ සඳහන් කරනවා මගේ අම්මට කාන්තට දෙන්නට මුලදී දරුවෝ හිටියේ නැහැ. ඒ නිසා මගේ අම්මයි තාත්තා දෙන්න හුඟා බාර ආර වුණ දරුවෙක් ලැබෙන්නේ කියලා. එම මොහොත කාලයක් ගත වුණාට පස්සේ මගේ අම්මට සාර්ථක දෙන්න මාව ලැබුණා. මාව ලැබුණට පස්සේ මාව හරීම ලක්ෂණයි. ඒ ලක්ෂණ නිසාම මට බද්දර කියලා නමක් තිබ්බා. මට තියෙන ආදර නිසාම ජීවිතේ වැඩි කාලයක් මාව හැදුවේ වඩාගෙනම කියලා. එහෙම හදපු මාව මට අවුරුදු 7ක් පිරෙන දවසේදී අම්මා මාවත් වඩාගෙන බුදුහාඳුරන්ට වන්දනා කරන මා එක්ක ආවා. බුදුහාඳුරන්ට වන්දනා කරලා බුදුහාඳුරන්ට කිව්වා බුදුහාඳුරනි අපේ මේ දරුවා ලැබුවේ වා ප්‍රාර්ථනා කරලා බාර අරගෙනා. ඒ ළමයා ලැබුවා උපතන අපි වා සැලකුවා. ඒ දරුවාගේ උපන්දිනේ දවසේදීක් මේ වා කියලා කරගෙන ආවේ දරුවාට ලෝකේ ළමා දෙන්න පුළුවන් වටිනාම දේ ලබා දෙන්න කියලා. මහානකම ලබා දෙන්න කියලා. ඒ කුඩා දරුවා සඳහන් කරනවා පින්තුනි මේ සම්බුද්ධ ශාසනයේ සඳහන් වෙන ආකාරයට කායිකව කෙනෙක් වයසින් අඩු වෙන පුළුවන්. බුදු සමය පින්තුනි කායික වයස ගැන නෙමෙයි බලන්නේ ආධ්‍යාත්මික වයස ගැන බලන්නේ. ආධ්‍යාත්මික වයස කියන්නේ එයා මානසිකව කොයිතරම් පරිණත කෙනෙක්ද කියලා බලන්නේ. ඒකේ උපරිම තත්ත්වයට පත් වෙන පුළුවන් වයස තමයි අවුරුදු 7 ඉන්නම් පුළුවන්. 7 ඉඳන් ඕනෑම වයසකදී මේ තත්ත්වයට පත් වෙන පුළුවන්. ඉතින් මේ කුමාරයා පස්සේ මහණෙන රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා කියනවා මාව උදේ මහණකලේ හවස්යේදී මම රහත් වුණා කියලා. ඒ වගේම පින්තුනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේට මේ දැන් මුණ ගැහිලා ඉන්න මේ පොඩි කුමාරයා මේ සුප්පාවාසාවගේ සහ මහාලේ පොලේ පුත්‍රයාගේ නිකම පුතත් අර කෙරුවත් හාමුදුරු සමග සාකච්ඡා කළ පින්තුනේ ඊට පස්සේ මේ දරුවත් පස්සෙ සඳහන් කරනවා මාත අවුරුදු 7 මහමුණේ කියලා. අපදාන පාළියේ සීවලි හාමුදුරුව ගැන සඳහන් වෙනවා. පස්සේ කාලේ පින්තුනේ සීවලි හාමුදුරුව කියලා ප්‍රසිද්ධ වුණේ මේ කුමාරයා. ඒතදත්තම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් ලාභීනම් යදිදම් සීවලි කියලා බුදුහාඳුරෝ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඥාපී භික්ෂූන් අතරින් අගතැන්පත් බවට පත් වුණේ පසු කාලීනව මෙන්න මේ සීවලි හාමුදුරුවෝ. උන්වහන්සේ පින්තුනේ මේ සම්බුද්ධ ශාසනයේ සුවිසාල මෙහෙවරක් කරපු කෙනෙක්. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාගේ ප්‍රතිපහසුකම් වලදී බොහොම සැලකිලිමත් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් නැමෙදී තාම දුරබැහැර ප්‍රදේශවලට යනකොට ඊටාම දුෂ්කර මාර්ගවල යනකොට දැන් වරන් බුදුහාඳුරෝ වික්ෂුන් වහන්සේ සියනා සමග කදිරවනේ රේවත හාමුදුරුව හම්බෙන්න වැඩම කළා. බොහොම දිග ගමනක්. ඒ ගමනේ යනකොට තුම්මං හන්දියක් හම්බ වුණා. ඒ තුම්මං හන්දියේ ඉස්සරහට ආව ආනන්ද හාමුදුරුව ඒ වෙලාවේ හනුමානන්ද හඳුරු ස්වාමීනි අපේ ගමන යන මේ පාරවල් දෙකෙම යන්න පුළුවන්. එකපාරක් දුරයි. හැබැයි ප්‍රතිපාසකම් වාක් කියන ගෙවල් තියෙනවා. අනිත් පාර කිට්ටුයි. හැබැයි ගෙවල් එක්ක නෑ ප්‍රතිපාසකම් ලබා ගන්න පුළුවන් තත්ත්වයේ අඩුයි කියලා. බුදුහාමුදුරනේ අපි මේ පාරවල් දෙකෙන් කොයි පාරද යන්නේ කියලා ඇහුවා. කිට්ටු පාරේ යනවද දුර පාරේ යනවද? දානේ අඩු කිට්ටු පාරේ යනවද දානේ වැඩි දුර පාරේ යනවද කියලා ඇහුවා. බුදුහාමර මොකද කියන්නේ ඇහුවේ? බුදුහාරහන සීවලි හැමක් ඇගෙන දෙන්නේ කියලා. ආ ජාතිකෝ සාගෙන සීවලිය සායනාසේ දැරලා නාහේ නම් අපි අර කිට්ටු පාරේ යමු කියලා. ඒ වගේම පින්නතුණිය ඇද්දී ප්‍රතිපාසවන් අඩු නැති සීවලි හාමුදුරෝ ආ ආහාර කොම සාරිස් වගේ ඉතින් ඔක්කොම අවශ්‍යතාවය සම්පූර්ණ කරලා ඉන්නයි. පින්නතුණි මේ කාටිතේ මේ කල්ප ලක්ෂණ කලින් පදමුතර කියන බුදුරජාණන් වහන්සේගේ සමයේ ප්‍රතිලාභයෙන් අතරින් ස්වාමීන් වහන්සේ කෙනෙක් අගතන පුරවට පස්සේ නවස්තාව දැකපෝ මේ තැනැත්තා ප්‍රාර්ථනා කළා මටත් මේ වගේම අනාගත සම්බුදු ශාසනයක ප්‍රතිලාභයෙන් අතරින් අගතනට පත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා විතරක් නෙවෙයි ඒ සඳහා දානමාන ආදිය දීලා උපරිම වශයෙන් පරිත්‍යාග සිල්පිත පුරුදු කළා. ඒ පුරුදු කළ සිටීමේ ආනිසංස විදියට පින්නතුනේ උන්වහන්සේ කොතන හිටියත් උන්වහන්සේට දාන ලැබුණා විතරක් නෙවෙයි උන්වහන්සේ එක්ක එකට ඉන්නකොට අනිත් පැයටත් ඒ පාසවන්තර ලැබුණා. මෙලක් පින්නතුනේ කර්මෙන් ලැබෙන වාසියක්. අනිත් පැයේ කර්ම අඩු වුණත් එක පුද්ගලෙක් කර්මෙන් ශක්තිමත් වෙනකොට අනිත් පැයටත් ලැබෙනවා. අනිත් පැත්තත් එහෙමයි. දැන් ලෝකතන ආන්දර ඉපදුනා ඉපදින්න දවස් ඉඳලම ගමයට නැකියන්නේ කෑම බීමනේ. ඒ අම්මා මව්සේ දරුවෝ ඉන්න කාලෙම ගමෙන් පියත්තා. එහෙමත් වෙනවා. ඉතින් කෙනෙකුට තරක් කරන්න පුළුවන් අනිත්‍යයේ කාරණාවක් කාර්යයක බලපන්නේ කොහොමද කියලා. නමුත් මිනිතුනි මේ සමාජයේ ඉන්න කාලේ කර්මයේ මේ වගේ ලක්ෂණ තියෙනවා. කෙසේ වෙතත් මෙන්න මේ සීවලි හාමුදුරන්ගේ චරිතයෙන් අපට ගන්න තියෙන ලක්ෂණේ තමයි එකාටකින් පරිත්‍යාග සීලිය අපි දිනු කරන්න ඕන. අනිත් අතෙන් ඒ පරිත්‍යාග සීලිය අනිසංස විදියට අපි අද දෙයක් ලබලා තියෙනවා නම් ඒ නවබුදයෙන් තමන්ගේ අතින් තමන්ගේ කඩට දාගන්න විතරක් නෙවෙයි. ඒ ධනෙන් තමන්ගේ දරුවන් පෝෂණය කරන විතරක් නෙවෙයි. ඒ ධනෙන් පිනතුනේ තවත් ලෝකයේ අනිත් පැයටත් පහසුකම් එක ලබන උනන්දු වෙනවා. තමන්ගේ ඉන්න එකම දරුවාට විතරයි නම් තමන් සලකන්නේ. ඒ දරුවාගේ සාර්ථකත්වයේදී විතරයි තමන්ට සතුට වෙන පුළුවන්. හැබැයි බෞද්ධ මව්පියන් කියලා කියන්නේ තමන්ට දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවාගේම වයසින් ඉන්න තවත් අනිත් දුප්පත් දරුවන්ට සලකනවා. අඩු ගානේ මෙහි බැරි නම් ලංකාවේ හැරේ තවත් දරුවෝ 10 දෙනෙකුට හැරේ අඩු ගානේ අවුරුද්දට සැරයක් හරි පොත්පත් ටිකක් අරන් දෙන්න. ඔබට තමන්ගේ දරුවගෙන් 100ට 10ට සතුටක් ඉන්න පුළුවන් නම් තවත් දරුවෝ 10 දෙනෙකුට අරමගේ අරන් දුන්නොත් තව 10 ගුණයකින් සතුට වැඩි වෙනවා. සතුට වැඩි කරගන්න ක්‍රමය පින්නතුන මේක. ඇතැම් විට තමන්ට දරුවෝ නොහිටියත් වෙනත් දරුවන්ට සැලකුවොතින් පින්නතුනේ මේ කුසලයේ කරගන්න පුළුවන්. තමන්ගේ දරුවාට විතරක් සැලකුවොත් පිනක් කුසලයක් වෙන්නේ නැහැ. හැබැයි වෙනත් දරුවෙකුට සලකන එක පින්නතුනේ තමන්ගේ දරුවට සලකන වගේ දහමුණයක විතරක් ඉහළ මානසිකත්වයේ තිබිල තමයි වෙනත් දරුවෙකුට සලකන්නේ. ඒ සලකන එක සරල දෙයක් නෙවෙයි. අභ්‍යාසයෙන් ලොකු සටනක් දීලා දානංච යුද්ධංච සමානම අහෝ කියලා කියනවා. දානේ හරියට යුද්ධයක් වගේ. ඇතුලේ මහා යුද්ධයක් කල්ලෙන් කෙලියට දාන්නේ. තමන්ගේ දරුවෙකුට දෙයක් දෙන්නම් එක පාරකට දෙකරලා දෙනවා නේ. නමුත් වෙනතුනේ පිටගෙනකොට දෙනකොට නැවත නැවතත් හිතනවා අපිනේ. ඒක තමයි ස්වභාවය. ඒක ලොකු සටනක් අභ්‍යන්තර දෙයක තමයි කරන්නේ. තමන්ට තමන්ගේ දරුවා වර්ධනයනවත් එක්කම තවත් ඒ වගේ දරුවෝ කීප දෙනෙකුට සලකන්න පුළුවන් නම් වෙනතුනේ අන්න තමන් නියම ලෙසම තමන් සතුට ලබන මාවතේ ඉන්නේ කියලා සතුටපත් වෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනතුනේ තමන්ගේ දරුවාට කරන ලොකුම ආශිර්වාදය ලොකුම උපන්දින තෑග්ග උපන්දින ආශිර්වාදය තමයි පුළුවන් නම් වෙනත් දරුවන්ට ඒ දරුවගේ මතින් සලකන්න පුළුවන් නම් පුණාකාර විතරක් නෙවෙයි ලොකුණාට පස්සෙත් කරන්න පුළුවන්. ඇතැම් විට රෝගී දරුවන් ඉන්න රෝහලකට ගිහිල්ලා දැන් ලංකාවේ පිළිකා රෝහල වගේ තැන්වල ඒ දරුවන්ට යම් සිදුවීමක් පරිත්‍යාග කරන්න පුළුවන්. පින්නතුනේ දෙකම එකතකින් තමන්ගේ දරුවට ආශිර්වාදයක් වෙන විතරක් නෙවෙයි තමන්ගේ ළඟට අර තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙලා තමනුත් නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි අපේ පරමාර්ථය වෙන්න ඕන. තමන් එක දරුවෙක් හදලා වෛද්‍යවරයෙක් වෙන ඉංජිනේරුවෙක් වෙන රජෙක් වෙලා තමයි මෙල්ලා ගියත් තමයි සාර්ථක උනා වෙන්නේ නැහැ. එහෙම සාර්ථක වෙන පුළුවන් ලෝකෙ අනිත් අය. නමුත් බෞද්ධයන් හැටියට පිනුතුනේ අපි ඊට වඩා ඉහළ තැනකින් අපි නිතර ඉන්නේ. අපේ ධර්මණ සලකන වගේම අපි අනිත් ධර්මණටත් උපරිම විශ්ෙන් සලකනවා. ඒ සලකන්නේ ඇයි අපි පිනුතුනේ තමන්ගේ දරුවෝ වගේම බුදුහාමර සඳහන් කළා මේ සංසාරයේ ගමනේදී අපට මව් දෙමව්පියන් නැවෙච්ච දූ දරුවන් නැවෙච්ච සහෝදර සහෝදරයන් නැවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වය තුළ නැහැ කියලා. ඒතරම් අතිශය දීර්ඝ ගමනක් අපි යන්නේ. ඒ නිසා කම්මස්සකතා සමාධිය කිය ඇති වෙනකොට කර්මය හා පුනර්භවය ගැන අවබෝධය ලැබෙන පින්තුනේ තමන්ගේ ගෙදර බිත්ති ටිකෙන් එහා ලෝකයක් දකිනට තමන්ගේ ඇස කුරු වෙනවා. එහෙම නැති කෙනා බලන්නේ තමන්ගේ මේ ගෙදර තාප්පේ විතරයි තමන්ගේ ලෝකය. තමන්ගේ තාප්පෙට වට වෙලා ඉන්න ගෙදර ඉන්න දරුවා ආත්මභාව 5ක 10ක දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තාප්පෙන් එහායි නල්ලපු ගෙදර ඉන්න දරුවා ගැටෙමිට ආත්මභාව 25ක ඔබ යටිත දරුවා වෙන්න පුළුවන්. ඒ වගේ ගමනක් මේ දින තුනක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එවැනි සත්‍යයක් මත අපේ දරුවන්ට සිංහලවල සූත්‍රයේ සඳහන් කරා සික්පංචික්ඛා පෙන්දි කියලා. දරුවන්ට හොඳට අධ්‍යාපනය ලබා දෙන්න. හැබැයි සික්පංචික්ඛා පෙන්දි කියලා කියන්නේ තුන්වෙනි කාරණා විදියට. ඊට වඩා සාමූලික කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි පාපා නිවරෙන්ති, කල්යාණේ නිවසෙන්ති. ඒ දරුවා අකුසලෙන් මුදවන්නට ඕන, පාපෙන් මුදවන්නට ඕන, හැකිතා කුසලයේ පුරවන්නට ඕන. ඒ වගේම පින්තුනි දරුවන්ට ආශිර්වාද වීම පිණිස කලියුතු කර්ම අපි කරන්නට ඕන. දැන් මේ පින්නතුන් අපි නිතර ආශිර්වාද පිණිස කියන අභිවාදන සීලස කියන ගාථාව පින්නතුනි ගාථාව ඉදිරිපත් තුනේ කුමන කාරණේ කාද? බුදුරජාණන් වහන්සේගේ කාලේදී එක්තරා කුමාරයෙක් දින හතින් මරණයට පත් වෙන හිදී දින හතෙන් බුදුහාඳුරු මේ දරුව දිහා බලලා ඒ දරුව අරමුණු කරගෙන ඒ දෙමෝ ගැන සඳහන් කළා මේ දරුවට මේ වගේ අනතුරක් තියෙනවා. ඒ අන්තරින් මෙදෙන දරුවට මෙනි වගේ පින්කමක් කරන්න කියලා දින හතක් ගෙදර මණ්ඩපයක් හදලා ස්වාමීන් වහන්සේලා 12 දෙනෙක් ළමා සතියක් එක දිගටම කිරෙත් කියලා දරුවට ආශිර්වාද කළා. ඒ දරුවා ළමා ස්වාමීන් වහන්සේට වන්දනා කළා. ඒ නිසා වැඩිහිටියන්ට, මෞදෙමෝපියන්ට, සිල්වත් ගුණවත්යන්ට වන්දනා කරන එක පින්තුණි. ආයුෂය, වරණය, සැපය, බලය දෙන වෙන හේතුව. ඒ නිසා යම් කිසි කෙනෙකුට වඳිනකොට පින්නතුනේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම අහවලට වඳින මොකටද කියලා. වඳිනකොට පින්නතුනේ වඳින වැඳුම ලබන කෙනාට නෙවෙයි වාසිය. වඳින කෙනාට ඒකේ වාසිය. දැන් අපි වැඩිහිටි හාමුදුර කෙනෙක් හම්බුනොත් කොහොම හරි වඳිනවා. අතහැරලා යන්න දෙන්නේ නැහැ. පින්නතුනේ ඒක අපට තියෙන ලොකු වාසියක් වැඩිහිටි කෙනෙක් අපට ඉන්න එක. තමන්ගේ අධ්‍යයක එකතු කරලා වඳින්න. ඒක පින්නතුනේ තමන්ට මහා නිදහනයක් ලැබෙන අවස්ථාවක්. තමන්ගේ අනතිමානී ගුණය වැඩි වෙන කාරණයක් ඒක. ඒක බොහෝ ආකාරයෙන් තමන් යහපත නිසේතු වෙන දෙයක්. ඒ වඳිනකොට ඉහළම මට්ටමේ තමන් හිත තියාගෙන වඳින්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳිනවා නම් සරුවත් හාමුදුරු මුගලන් හාමුදුරු කියලා වඳින්න. ඒ දිනම නෝඩුවම තමන්ට ලැබෙනවා. පිළිම වහන්සේ ළඟදී හොඳට ගෞරවයෙන් වඳින්න. ඒක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වැඳ වගේ මිනිස්සන් අපට ලබා ගන්න පුළුවන්. මේ වගේ කටයුතු කරන ගමන් පිටතුනේ බුදුරජාණන් වහන්සේ වඩාත්ම අගය කළේ ඒ දරුවන් තුළින් සාමාන්‍ය අධ්‍යාපනයෙන් තෘප්තිමත් වීම විතරක් නෙවෙයි, ඒ දරුවත් එක්ක ජීවිත ගත කරන අවස්ථාවේදී පින්නතුනේ ඒ දරුවත් ආධ්‍යාත්මික වශයෙන් දිනු වෙනට ඕන, අම්ම තාත්තා දෙන්නත් ගුණධර්ම දිනු වෙනට ඕන. සාමාන්‍ය දාන ආදී පින්දහම් කළ විතරක් නෙවෙයි පින්නතුනේ. දැන් උදාහරණයකට අපි මුලින්ම සඳහන් කළ අශෝක රජතුමාගේ කාරණේ. අශෝක රජතුමා විහෙරේ විහාරස්ථාන 84,000ක් කළ කෙනෙක්. දරුව දෙන්නෙක් රහතන් වහන්සේ ලෝකෙට බිහි කළා. ඒ පින්නතුනේ සුගතිය ලබා ගැනීම පහසු නේ නැහැ. ඒ නිසා අපේ දරුවන් හදති පින්නතුනේ. තමන්ගේ ජීවිතයේ ප්‍රධාන මංගය දරුව හැදීමත්, රැකියාවත්, වාහනයක්, දූප සම්පත්තියක්, තමන්ගේ මේ ධනය ටිකක් විතරයි නම් එහෙනම් ඒව තමයි තමන් ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියන්නේ පින්නතුනේ අධිපති කියන එක. තමන් කල්පනා කරලා බලන්න තමන් විවේකීන වෙලාවේදී තමන් ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙන්නේ මොනවටද කියලා. ජීවිතේ තමන් මෙතෙක් ජීවිතේ වැඩිපුරම ප්‍රමුඛත්වයේ දීලා තියෙන මොනවද කියලා බලන්න. කෙනෙක් කියන බලන් තමයි කැම ගන්න එක කියලා නේ. එහෙම නෙවෙයි පිනතුනි මූලික දේවල් ටික නෙවෙයි. කැම ගන්න එක ඊනන්ට වඩා වැඩි කුසුම ගන්න එක නේ. ඒව නෙවෙයි මේ කියන්නේ කැම ගන්න එක නාන එක ශරීරකුත් නෙවෙයි මේ කියන්නේ. ඊට අමතරව ජීවිතේ දැනට වැදගත්ම කාරණා ටික මොනවද තමයි ජීවිතේ? සමහර රැකියා වෙන්න පුළුවන්. දරුවගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්. තමන් වැඩ කරන ස්ථානෙ වෙන්න පුළුවන්. තමන්ගේ වාහනය, තමන්ගේ ස්වාමි පුරුෂයා බාහිරයා එහෙම වෙන්න පුළුවන්. තිනුතුනේ මේ ප්‍රමුඛත් එහෙම කියලා අපි ධර්මාවෝදයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ සරණේ තේරුම් අරගෙන සද්ධාවිත කරගෙන වීරිය, සිහිය, සිතේ එකඟ බව, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු ජීවිතේ ඉහළම කරයට ගන්න පුළුවන් නම් තිනුතුනේ අන්න ඒක තමයි ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද? ඒ ධර්ම තුල ලැබෙන මානසික සුවය මොකද්ද? ඒ ධර්ම තුල තියෙන විශ්වාසනීයත්වයත් එක්ක ආධ්‍යාත්මික ලෝකයේ තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛත්වය කරගත්තොත් තමයි අපි නියම ලෙසම ජීවිතේ ජයගත්තා වෙන්නේ. ඇයි ඒකට හේතුව පින්නතුනි? ඒකට හේතුව තමයි අපට සාමාන්‍ය අපේ ජීවිත කාලයේ තියෙන අත්දැකීම් ටික මේ ජීවිත කාලේ අත්දැකීම් ටික විතරයි අපට තියෙන්නේ. අපිට හීනයක් පේනකොට හීන දිපෙන්නේ මේ ආත්මභාවයේ දැකපහම දේවල්ට අදාළව තමයි හීන පේන්නේ. එහෙම ලැබෙන හීනේ දිවස් පින්නතුනි ඒ හීනේවත් අපට පාලනය කරගන්න බෑ. බය වෙන හීනයක් දැක්කොත් ඒ බය වෙන හීනේ අපට අනේ බය නොවී ඉන්න කියලා බෑ අපට කරන්න. ඒ හීනේදී බය වෙන එක හැම වෙනවා. ඒ සාමාන්‍ය සිහිනයේදී අවුරුදු 60ක 70ක ජීවිත අධ්‍යයනයකට විතරයි ලැබෙන්නේ. නමුත් පින්නතුනේ අපට අපේ හිත මරණාසන්න මොහොතේ හිත කියන්නේ කොහොමද යන්නේ? මේ අවුරුදු 50 60 සිහින ටික අධ්‍යයනයකට විතරක් නෙවෙයි. අසංඛ්‍ය කල්ප ගණන් වල අධ්‍යයනය ටික අපි කරපු කියපු හිතපු දේවල් ටික ඔක්කොම එක චිත්තක්ෂණයක් තුළ එක ලයිනකට එනවා. එතෙන්ද පින්නතුනි හිත හදාගන්න එක අපි කිතන තරම් සරල දෙයක් නෙවෙයි. අන්න ඒ අනතුරෙන් තමයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. සාමාන්‍ය පින්නම් ටිකක් කරලා සාමාන්‍ය විදිහට හිත හදාගන්න එකක් නෙමෙයි බුදුදහමේ කියන්නේ. අන්න ඒ අවස්ථාවට හිත හදාගන්න පුළුවන් මට්ටමට අපේ මානසිකව දියුණුවේමයි බුදුදහමේ කියන්නේ. ඇයි ඒකට හේතුව? සමහරක්නම් හිතන්නේ අපි හුඟාපින් කම් කළා තියෙනවා. ඒ පින් කණ්ඩික ඔක්කොම පින් පොතේ ලියලා තියෙනවා. ඒ නිසා ඒක මරණාසන්න මොහොතේ ඔක්කොම ටික කියව ගන්න පුළුවන් ඒ කියලා නේ. එනතන එහෙම ඉන්නේ එහෙම අපිට ලැබෙන්නේ හුඟා කලාතුරකින්. අපිට එහෙමම පහසු වාතාවරණයක අපි මරණයට පස්සේ දින අපිට කියන්න බෑ. එනතන අපි ඊටාම සංකීර්ණ අවස්ථාවක මිය ගියත් එවැනි අවස්ථාවකදීවත් අපි පල්ලයට නොවන විදියට ඉහළම මානසිකත්වයකින් ඉන්න පුළුවන් විදියට අපේ හිත ශක්තිමත් කරගෙන ඉන්න ඕන. අර අශෝක රජතුමාට බැරිුණානේ පින්නතුනි ඒ වෙලාවේ මොන එකද හදාගන්න? 84,000ක් පන්සල් කරපු කෙනාට. එවැනි මානසික ශක්තියක් අපේ මේ හිත කියලා කියන්නේ. අන්න එතෙන්දී බුදුහාමුදුරුවෝ පැහැදිලි ලෙසම අපට දේශනා කළා. බුද්ධිමත් කෙනෙක් විසින් තේරුම් ගන්න ඕන නම් තේරුම් ගත යුත්තේ මොකද්ද? බුද්ධිමත් කෙනෙක් විසින් තමන්ගේ විශේෂ ඥාණයෙන් දුරු කරන්න ඕන නම් දුරු කරන්න ඕන මොකද්ද? බුද්ධිමත් කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් වඩන්න ඕන නම් මොකද්ද වඩන්න තියෙන්නේ? නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න ඕන නම් සාක්ෂාත් කරන්න ඕන නම් මොකද්ද සාක්ෂාත් කරන්න ඕන කියලා අංගුතර නිකායේ අභිඤ්ඤා සූත්‍රය දැක්වෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නුවණැති කෙනෙක් විසින් තේරුම් ගන්න තියෙනවා නම් අධ්‍යාපනයක් කියලා ලබන්න තියෙනවා නම් බුදුදහමේ ඉහළම අධ්‍යාපනය තමයි අපේ ජීවිතය ගැන ලබන අත්දැකීම අධ්‍යාපනය. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද දැකීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහත ලැබීම, හිතට අරමුණ වෙන එක. මේ පිට ලෝකයක් අපිට නැහැ. රෝහිතස්ස දෙවියට බුදුහාම දේශනා කළේ ඉමස්මිනේම බයං මැත්තේ කලේබරේ සසංයමි ලෝකංච පඤ්ඤතේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පරිපදංච කියලා. මුළු ලෝකයක් කියලා කියන්නේ මේ සජීවී ජීවිතය. අන්නේ ජීවිත අධ්‍යයනය මොකද්ද කියනතුනේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ සිද්ධිය ඒ මොහොතේ ඇති වෙන අත්දැකීමක්. අපි ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ ඒ මොහොතේ ඇස සජීවි වෙන රූපය තියෙන තැන, විඥානය, ආලෝකය, මේ ආදී කරුණු එකතු වෙච්ච තැන. ඒ මොහොතට ජීවිතය එච්චරයි. ඒ මොහොතට ජීවිතය කියන්නේ පංච උපාදාන ස්කන්ධය හට ගැනීම. ඒ හටගත්තා වූ පංච උපාදාන ස්කන්ධය පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම එතනම නිරුද්ධ වෙනවා. පින්නතුනි, මෙන්න මේ අධ්‍යාපනය තමයි, මේ අධ්‍යාපනය ලබන්න පින්නතුනි අපි ආයතන මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඇස් කන්න ආසාදී ආයතන කියලා කියන්නේ ආයතන කුසලතාවය කියලා එකක් දේශනා කළා. තමන් ලොකු ආයතනයක ලොකු කෙනෙක් උනායි කියලා ආයතන කුසලතාවය තියෙනවා කියලා කියන්නේ. බුදුදහමේ ආයතන කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන තැන් තමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය මත මෙන්න මේ ආයතන ළඟදී, මෙන්න මේ කර්මාන්ත ආයතන ළඟදී දැක්වෙන්නේ මේ තේන රූපය, මේ තේ මේ දැනෙන සබ්දය, මේ මොහොතේ හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒක අතීතයෙන් මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, වර්තමානයේ අනාගතයෙන් දෙයක් නෙවෙයි කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදේ වේ දකින්න අපි පුරු වෙනවා නම් මෙන්න මේක කියන තුන ඉහළම අධ්‍යාපනය කියලා කියන්නේ. මෙන්න මේ අධ්‍යාපනය ලබන කරමට පින තුනේ නැත්තාගේ අවිද්‍යාවයි භව තණ්හාවයි නැති වෙනවා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ රූපේ බාහිරයි තියෙන්නේ කියලා බාහිරට නැඹුරු වෙච්ච ගමන්ම අපි ඉන්නේ ලෝකයේ තුල ඉන්නේ. ඒ ලෝකයේ තුල ඉගෙන අපට අපුඤ්ඤාවි සංඛාරය විතරක් නෙවෙයි, පුඤ්ඤාවි සංඛාරයක් රැස් කරන්න පුළුවන්. එතනක් නෙවෙයි බ්‍රහ්ම ලෝකේ යන්න ආනන්දාවි සංඛාරයක් රැස් කරන්න පුළුවන්. හැබැයි බාහිරට Taman නැඹුරු වුණා නම් රූපයේ තියෙන බාහිරයි කියලා අපි ආර සැකේ ගොඩලේ පෙට්ටියේ හිතේ කරදකින් තැන නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ මායාවේ භූමිය තුල අපි ඉන්නේ. ඒ නිසා ඒකෙන් කියන්නේ රූප බලන්න එපා කියලා නෙමෙයි, මේ කියන්නේ රූප බලන්න සම්දහන්න. හැබැයි ඒ බාහිර අත්දැකීම එනකොටම අපි දන්නවා මේ අභ්‍යන්තර සංඥා වේදනාවට අනුවයි ඒ බාහිර රූපය අත්දැකීම ලැබුණේ කියන එක අභ්‍යන්තරයෙන් තමන් ගන්නවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න ඒ තරමට අවිද්‍යාව දුරු වෙනවා, බාහිර තියෙන ආසාව දුරු වෙනවා, ලෝකෙට තියෙන ඇලීම දුරු වෙනවා. සාමාන්‍යයෙන් අපි ඇලීම දුරු වෙනවා කියලා කියන්නේ අපි සන්තකව ධනේ අනිත්‍යයට පරිත්‍යාග කිරීම. අපි හිතනවා තමන්ව පරිත්‍යාග කිරීම තමන්ට ඔක්කොම අත්හරින්න පුළුවන් කෙනෙක් කියලා නේ. එහෙම දැනගෙන නෙවෙයි පින්නතුනි, අපි සන්තකව තියෙන ඔක්කොම ධනේ ටික අනිත්‍යයට බෙදලා දීලා අනේ අපේ ශරීරයක් පූජා වේවා කියන සතු අතරට ගිහිල්ලා සිංහයෙක් කියන පූඩුවකට පනින බල නිවන් දකින්නද? ආයිපදෙනු එතනින්වත් පිනුතුනේ නිදහසක් නැහැ. ආයි සතරින් යපි. හැබැයි බුදුහාමුදුරන්ගේ දහම තුල පිනුතුනේ එච්චර කරදර නොවේ. ඉහළම ප්‍රඥාවකින්, ඉහළම දර්ශනයකින් රජකම තියාගෙන රහත් වෙච්ච අය ඉන්නවා. සුද්ධෝදනයි තමයිම කෙනෙක්. රජ කෙනෙක් පස්සේ රහත් වුණේ. පිනුතුනේ බාහිර ලෝකයේ අපි දේවල් අයින් කරයි කියලා ඒක පරිත්‍යාග කිරීමට අයිති. ඒක සසර සැප විපාක දෙන්න භවෝග සම්පත් ලබන්න හේතුවක්. නමුත් ඒ තුලත් අපි විදර්ශනාව කියන හැර පිනුතුනේ වඩන්නේ බාහිර රූපේ අනිත්‍යතාවය නම් ඒ තුලින් හිත කිව වෙන පුළුවන්. රූප කලාප අපිට බිනි බිනි යනවා බලන්න පුළුවන්. මේ බිත්ති ළඟ කරගෙන නලියනවා වගේ බලන්න පුළුවන්. හැබැයි ඒ බාහිර රූපයක් කියනයි අපි බැලුවොත් හිතෙන් වෙන පුළුවන්. නමුත් ඒක විදර්ශනාව නෙවෙයි, ඒක සමතේම තමයි. සමතේ පිනුතුනේ බාහිරින් නෙවෙයි බලන්නේ, විදර්ශනාව බාහිරින් නෙවෙයි බලන්නේ. විදර්ශනාවේදී සම්පූර්ණ අභ්‍යන්තර ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ තුලින් බාහිර බලනවා. ඒ නිසා ඒ සඳහා අපට මුලදී අවශ්‍ය වෙන අසතර සතිපට්ඨාන විදියට පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසේවතික මේවා අපි බලලා කය පිළිබඳව තියෙන රූපේ පිළිබඳව තියෙන ඇල්ම අපි දුරු කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒ සමතේම තමයි අපි ඒක වඩන්නේ දෙතිස් කුණ පෙරෙන් කළ හඳුනා ගන්න විතරක් නෙවෙයි. රැයට හීනේදී ඇටසැකිලි බලන්න නෙවෙයි. කෙනෙක් දැක්කා මැටසැකිල්ලක් තියෙනවා කියලා බලන්න විතරක් නෙවෙයි. ඒක අපි වඩන්නේ මෙවැනි දෙතිස් කුණ පෙරකට නේද අපේ සත්ත්ව පුද්ගල සංඥාවෙන් බලන්නේ කියන මෙන්න මේ අවිද්‍යාවේ ඕලානික බව දුරු කරන්නයි මේ සතිපට්ඨානය තුළ කයන පස්සන වඩන්නේ. ඒක මුලදී බලලා එතනින් නවතින්නේ නැහැ. සමුදේ ධර්මානුපස්සේ විහෙති, වය ධර්මානුපස්සේ විහෙති කියලා රූපේ හට ගැනීම නිරුත්යෙන් බලනවා. රූපයන් බාහිර පේනෝ නම් කියන්නේ තමන්ගේ අවිද්‍යාව, සංඛාර, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ කරුණ ටික අභ්‍යන්තරේ තියෙන නිසා නේද බාහිර රූපේ පේන්නේ කියලා මෙතනින්ම නොනින් දකින මට්ටමටම හුරු වෙනවා. ඒ අනුව තමයි කයේ කයන්ම බැරියමත් වේදනාවන්හි වේදනාව බලනකොට ඒකේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා කියලා දකිනවා. සිතක් ඇති වෙනකොට ඒ සිතත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් කියලා දකිනවා. ඒ වගේම සංඥා සංඛාර දෙකත් ඒ හේතු නොනින් දකිනවා. මෙන්න මේ සඳහය දෙන තුනේ සතර සතිපට්ඨානයේ තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානයේ තුල වෙනදිනව සංකප්ප යන්නේ. සමුදේවය දකින්න එක බුද්‍යත්තේ ගාමිනී පඤ්ඤා කියලා දහම තුල ප්‍රඥාව කියලා හඳුන්වන්නේ පින්නතුනේ. අපේ ආහන දකින හැම දෙයක්ම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එක නුවණින් දකින්න ටික ටික හුරු කරගන්නවා. අන්න ඒ සඳහායි අපි පින්නතුනේ සමතේ වඩන්නේ. විසිරලා තියෙන චිත්ත එක ආරමුණට අරගෙන තමයි මේ අපි කරන්නේ. එහෙම චිත්ත එකඟ කරගන්න අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ සිල්වත් කම ටිකක් අඩුයි කියන එක. කය වචනේ සංවරය අඩුයි කියන එක. එහෙනම් කය වචනේ සංවර කරගන්නට ඕන. කය සංවර දෙකන් සංවර කරගන්න අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රිය සංවරය අඩුයි. රූප දැකලා රූප පස්සයනෝ, කෑම දැකලා කෑම පස්සයනෝ, ගුණ ගතන අන්න කැමති ඒකේ පස්සයනෝ. ඒකට දුවන මේ. ඒ නිසා තමයි ඉන්ද්‍රිය සංවරය අඩු වෙලා, සිල්වත් කම අඩු වෙලා, හිතෙන් කිරීම අඩු වෙලා ප්‍රඥායෙන් අපි දුරු වෙන්නේ. එනිසා මෙන්න මේ අනුපිළිවෙලින් සියල්ලක්ම තමන් සකස් කරගන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ කයට, අපේ පංච ඉන්ද්‍රියට තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහට තියෙන රැකවරණය තමයි තමන්ගේ හිත. ඒ හිතත් නිකන් තියෙන්නේ, ඒ හිතටත් රැකවරණයක් ඕන. ඒ හිතට තියෙන රැකවරණය තමයි සතිමත් බව, සම්මා සතිය. ඒ සතියට රැකවරණයක් ඕන. ඒ සතියට තියෙන ආරක්ෂාව තමයි විමුක්තිය, ලෝභ දේශ මොහලින් දුරු වීම. ඒ විමුක්තියට රැකවරණයක් තියෙනවා. ඒ රැකවරණය තමයි නිර්වාණය. ඒ නිසා පින්නතුනි බුදුදහමේ සඳහන් කරන්නේ මුලින් මනසට හිත තියලා පංචකාමෙන් දුරු කරන්න, සමගෙදි කරන්නේ ධ්‍යාන මාර්ගෙදි කරන්නේ මනසට අවධානය යොමු කරලා පංචකාමයේ දිනාසාව දුරු කිරීම. ඒක තමයි ධ්‍යාන මාර්ගයෙන් කරන්නේ. ඒක තමයි බුදුන් කලිත ආලාර කාරණණය කළේ. නම් බුදුදහම මෙතනින් නවතින්නේ. ඒ පිනතුනි ඒ මනින්ද්‍රිය රැකවරණයක් ඕන. ඊට පස්සේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාර්මිය කියලා කාරණයක් බුදුදහමෙන් සඳහන් කරනවා. සියලුම දේවල් අපි දැනගන්නේ මනෝ විඥාණයෙන්. අන්න ඒ මනෝ විඥාණය ඊට තියලා මනින්ද්‍රියනොත් දුර වෙනවා. මනින්ද්‍රියනොත් විනාශ වෙනවා. මෙන්න මෙවැනි ධහමක් තමයි පිනතුනි සැබෑ රැකවරණය වෙන්නේ. මෙවැනි රැකවරණය තමයි ලබා ගන්න කියලා බුදුදහමේ කියන්නේ අත්තදීපා වික්ඛවේ විහෙතත් සරණා ඥාන සරණ. ධම්මදීපා වික්ඛවේ විහෙතත් ධම්ම සරණ ඥාන සරණ. අපිට තියෙන එකම රැකවරණය තමයි මනස. Taman තියෙන එකම රැකවරණය ධර්මය. දෝ දරුවන් විතරක් නෙමෙයි තමන්ගේ රූපය, තමන්ගේ ශරීරය මේ සියල්ලක් මාත්‍රකල යන ලෝකෙක තමන්ට කියලා උපරිම රැකවරණය තියෙන්නේ මෙන්න මේ සැබෑ පිළිසම ලබාගත්තොත්. අන්න ඒ රැකවරණය තුල පිනුතුන ඉන්නකොට ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා, ශ්‍රද්ධාව වැඩෙනවා, වීරිය වැඩෙනවා, සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥා වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ජීවිතයේ ප්‍රමුඛත්වය කරගත්තා කියලා කියන්නේ පිනුතුනේ සංඛාරෝපපති සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ තැනත්තාට තමන්ගේ පරලෝ යන තැන තමන්ට තීරණය කරන්න පුළුවන්. නැවත මනුෂ්‍ය ලෝකෙට දෙන්නේ, දිව්‍ය ලෝකෙට යන්නේ කියලා තමන්ට තීරණය කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ මනස සකස් කරගෙන තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළම මට්ටමට වඩව පඩපු කෙනා තමයි ලෝකයේ පහළ වෙන බෝසත්වරයෙක් කියලා කියන්නේ. මේ බෝසත්යන් වහන්සේ පිනතුනේ ඉපදෙන කලින් කාලය, ද්වීපය, දේශය, කුලය, මව සියල්ලක්ම තීරණය කළා තියෙනවා. ඉපදෙන්නේ මොන කාලයේද? ඉපදෙන රට මොකක්ද? ඒ රටේ ප්‍රදේශය මොකක්ද? අම්මා කවුද? කුලය මොකක්ද? මේ සියල්ලක්ම තීරණය කළා ඒ අනුවකට ළමුන විතරක් නෙවෙයි. සිහිමත්ව සතිමත්ව මවගොසට පිළිසින ගන්නේ සිහියෙන් පුළුවන් මාස 16 මවගොස තුළ ඉන්නේ ඉතාමත් සිහියෙන් මවගොසෙන් මෙරවට බිහිවේ. ඒ තරම් දුරට මනස දිනු පිරීමේ ස්වභාවයක් බුදුදහම තුළ අපට කියනවා. මෙන්න මේක තමයි පිළිතුනේ සැබෑ රැකවරණය. ඉතින් සුඛාවාසා සූත්‍රෙන් අපි ඉගෙන ගන්නේ ලෝකයට යහපත් දරුවන් බිහි කිරීම විතරක් නෙවෙයි, ඒ දරුවනුත් එක්කම නිර්වාණගාමී මාර්ගය යන්න. මේ ලෝකයේ පිටවෙච්ච වාසනාවන්ත මම තාත තමයි බුදුහාඳුරගේ දෙමව්පියන්. ඊළඟට මේ ලෝකයේ වාසනාවන්ත මම තාත කවුද? සරුවත් හාඳුරගේ අම්මා තාත්තා. දරුවන් 7 දෙනෙක් ලෝකෙට බිහි කළා, 7 දෙනාම රහත් වුණා. පින්නතුනි ඒ අම්මා සාර්ථකුනේ නෑ. ඒ නිසා තමයි අම්මා සාර්ථක කරන්න සරුවත් හාඳුර අවසාන කාලේ ගිහිලා අම්මට බණ කියලා අම්මා සෝවන් කෙරුවේ. එනිසා තමයි යම යම්සි ප්‍රමාණයකට සාර්ථක වුණේ. එනිසා පින්තුනි මෙන්න මෙවැනි සාර්ථකත්වයේ සඳහා මඟ පෙන්වන ධර්මයක් බුදුදහම කියලා කියන්නේ. ඒ ධර්ම සාන්දෘෂ්ටිකයි මේ ජීවිතේ ප්‍රතිඵල තියෙනවා. ඒ ධර්ම අකාලිකයි, කර්ම එවන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක්. ඒ ධර්ම මණ්ඩකයේ මෙදම් බෙක්වේ බ්‍රහ්මචාරියන් හරියට මිහිරි පානය, මේ වදයක් පානය කරන වගේ ඉතාම මිහිරි දෙයක් සද්ධර්මය කියන්නේ. ඒ සද්ධර්ම තුළ උපරිම හික්මෙන්න, උපරිම වාසිය ලබා ගන්න, උපරිම ලෙස තමන්ගේ හිත දියුණු කරලා සියලු දුක් වලින් නිදහස් වෙන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, නිගාසිරි සම්පත්තිය සැලසේවා. රැස් කරගත් උතුම් පිනාහි සංස්තින් දරුතර නායක ස්වාමීන් වහන්සේ, ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලටත් ඔබ හැම දෙනාටම සියලු යහපත, අභිවෘද්ධිය, සෙත, ශාන්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ittāyamnihi sambandam puṇya sampadam samme devā anumodantu sambha sampatti sindhiyā ittāyamnihi සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්ව සම්පන්ති සින්දියා එත්තවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්ව සම්පන්ති සින්දියා